Sado, sado, sado. Sampo. භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මයට මුහුණ දීලා අපේ නුවණ සම්මාදිකය දිනු කරගෙන ඒ ඇති කර ගන්නා වූ දැක්මෙන් අපේ දිවි මඟ පහන් කර ගන්නටයි බලාපොරොත්තු වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ ඉතාම දීර්ඝ කාලයකට වරක්. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය තියෙන බොහොම ටික කාලයයි. අන්නේ දීර්ඝ කාලයකට වර එක කාලයක් පවතින සම්බුද්ධෝත්පාද සමයේද සුගතියක උපත ලැබීම විශේෂයෙන් මනුස්ස ජීවිතයක උපත ලැබීම අප සසර කළා වූ මහා පින කණිසල්පය. සුගතියක් ලැබුව විතරක් නෙවෙයි ඒ සුගතිය සමගම අපේ අංග ප්‍රත්‍ය පරිපූර්ණ ජීවිතයක් ලැබලා තියෙනවා. එස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයක් නොමැතිව මන බුද්ධියක් ඇතුව ඉපදෙනට ලැබීම ඊටත් වඩා දුර්ලභයි. ඒ වගේම මේ සියලු සම්පත් තිබුණත් ශ්‍රද්ධා ප්‍රතිලාභේ ලැබෙන ප්‍රදේශයක ඊට සුදුසු පවුල පරිසරයක උපත ලැබීම ඊටත් වඩා දුර්ලභ කාරණයක්. ඒ සියල්ලක්ම ලබලා ශාසනය වෙත දහම වෙත නැඹුරු වන්නට සිතක් යෙදීම මේ සියලකම වඩා දුර්ලභ කාරණයක්. මෙන්න මේ සියලු දුර්ලභ කාරණා එක තැනක මුණගැහෙන අවස්ථාවට ධර්මයේ සඳහන් කරනවා ෂණ සම්පත්‍ය කියලා. නැත්තම් ඝන සම්පත්‍ය කියලා පාලි භාෂාවෙන් කියනවා. ඊටාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. මේ භාග්‍ය සම්පන්න අවස්ථාව ලැබුණොත් වෙනතුනි අපේ ජීවිතයේ කොයිතරම් අඩුපාඩු තිබුණත් කොයිතරම් ජීවිතයේ සංවේගදායී අවස්ථා තිබුණත් ඒ සියල්ලක්ම අපට මේ ධර්ම තුළින් වැඩපවත්වා ගන්නට යටපත් කර ගන්නට අවස්ථාව තියෙනවා. ධර්මයෙන් සඳහන් වෙනවා මෙන්න මෙවැනි කාලයකට යම් කෙනෙක් ඉපදුනා නම් ඒ ඉපදිච්ච කෙනා හොඳ බුද්ධියක් ඇතුව සුභතියක ඉපදුනා නම් ඒ තැනැත්තා ජීවිත කාලයම අත් දෙකක් පා දෙකක් නැතුව හිටියත් ඒ තැනැත්තාගේ ජීවිතය ඉතාම භාග්‍ය සම්පන්න ජීවිතයක් කියලා. එහෙනම් වෙනතන අපේ ජීවිත කොච්චර භාග්‍ය සම්පන්න වෙන්න ඕනද? අපිට ඇත්තම ජීවිතයේ තියෙන අඩුපාඩුකම් සහ අපට ලං වෙන්න බැරි වෙච්ච දේවල් ගැන තමයි බොහෝ විට අපට හිතෙන්නේ. නමුත් වෙනතන මහා නිධානයක් වගේ දෙයක් මේ සම්බුද්ධ ශාසනය සමග අප ලබලා තියෙනවා. අන්නේ ලැබපු දේ ගැන අපි නිතරම හිතන්නට ඕනේ. අන්නේ ධර්මයේ ලැබපු අවස්ථාව ගැන සඳහන් වෙනවා. යෝචේ වස්සසතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං. ධම්ම නොදෙක කිසියම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා මේ සද්ධර්මයේ දැකලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා. ඔබ දන්නවෝගේ සමහර අය බොහොම ධනවත් අය ඉන්නවා. බොහොම රූප සම්පතිය තියෙන අය ඉන්නවා. උගත් අය ඉන්නවා. ඇතැම් විට එයාට මුළු ජීවිත කාලයම මේ දහමානට ලැබෙන්නේ නැහැ. ඇතැම් විට රජමාලිගාවල රජවරු වෙලා, රජිනවරු වෙලා, රජ කුමාරවරු වෙලා ජීවිත කාලයක් එයා ඉන්නවා. හැබැයි මේ ධර්මයේ පහස සෙවණැල්ලවත් ඒ බොහොම දෙනාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා එයා මේ යන්නේ අබුද්ධෝත්පාද කාලෙක මිය යන අය වගේ තමයි. ඒ අය තමන්ගේ අවසානය නැද්දක පියාගන්නේ. නමුත් එවැනි අතුරෙන් පිනොත් අපි මුවන් භාග්‍ය සම්පන්නයි. අන්නේ භාග්‍ය සම්පන්නතාවය ගැන හැමදාම උදෑසන නැගිට ගමම අපි හිතන්නට ඕන. මං ඉපදෙලා තියෙන්නේ සම්බුද්ධෝත්පාද කාලයක. ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් කාලෙක මං ජීවත් වෙලා ඉන්නේ. බුදුදම් සංඝ කියන තෙරුවන ලෝකේ තියෙන උතුම්ම රත්නයන් තුන ඇසුරු කරන් ලැබෙන කාලයකයි මම ජීවත් වෙන්නේ කියන එක ගැන හැමදාම හිතට සතුටු වෙන්නට ඕන. අන්නේ අභ්‍යන්තර ප්‍රබෝධයන් සමගම අපේ ජීවිතයේ තවදුරටත් මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යන්නට අපි අදිස්ථාන කරගන්නට ඕන. සම්පූර්ණ පිනතුනි මේ දහම් මඟ තීරණය වන්නේ ධර්ම ශ්‍රවණියත් සමගම. ධර්ම ශ්‍රවණය කර පමණට තමයි අපේ දැක්ම දර්ශනය නිවැරදි වෙලා අපේ සංකල්ප අපේ වචන අපේ ක්‍රියාකාරීත්වයන් නිවැරදි පැත්තට යොමු වෙන්නේ අපේ ධර්ම ශ්‍රවණය කළ පමණට. යම් කිසි කෙනෙක්ගේ ජීවිතය දෙස බලන විට ඔබ යම් කිසි කෙනෙක් නුවණැති කෙනෙක් ඔබ ඇසුරු කළොත් ඔබේ දර්ශනය කොහොමද කියලා බලන්නේ ඔබත් එක්ක කතා බහ කරලා. ඔබ ලෝකය ගැන හිතන්නේ කොහොමද? ලෝකෙට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ඔබෙන් අහනවා. අනේ අහන ස්වභාවය අනුව එයා දැනගන්න ඔබ කොයිතරම් ආකල්ප සම්පන්නකින් යුක්ත කෙනෙක්ද කියලා. මෙන්න මෙතනදී එයා සමහරට අහනවා ඔබ කියවන්නේ මොන වගේ පොතපතද? ඔබ කාගේ දේශනාද වැඩිපුර අහන්නේ? ධර්ම දේශන අහනවා නම් කාගේ ධර්ම දේශනාද වැඩිපුර අහන්නේ කියලා අහනවා. අන්න ඒකෙන් එයායි බොහෝ විට තීරණය කරනවා ඔබේ දැක්ම ඔබ ඉන්න මට්ටම කොයි වගේ ස්ථානයකද කියලා. අන්න ඒකෙන් තීරණය කරන්න පුළුවන් අපේ ක්‍රියාකාරීත්වය, අපේ වචන, අපේ ක්‍රියාකාරීත්වයන් කොයිතරම් දුරට දිනු වෙනවද කියලා ඒ අහපු දෙයන්ව සහ අපත් එක්ක කරන සාකච්ඡානෝ තීරණය කරන්න පුළුවන්. අන්න එවැනි දේවල් අතරින් පිනතුනි ලෝකයේ කල්පාන්තර ගානකට වරක් විශේෂයෙන් එක කල්පයකට ලෝකයේ පහළ වෙන නැවුම් වටිනාම දේ තමයි සම්බුදු දහම කියලා කියන්නේ. සාරාංශගේ කල්පලක්ෂයක් වැනි අති දීර්ඝ කාලයක් දාන ආදී පෙරම් දහම් පුරලා ආර්ය ගමේෂණයකදීලා සත්‍ය ගමේෂණයකදීලා මහත් වූ පරිත්‍යාගයක් කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන මේ දහම අපේ තේරුම් ගත්ත පමණට තමයි අපේ දැක්ම ඉහළ මට්ටමකට යන්නේ. අන්නේ ධර්ම ශ්‍රවණය සලකන්නේ සවනානුත්තරිය කියලා. අපේ දෙසවන් වලින් අපේ කන් දෙකෙන් අහන වටිනාම දේ තමයි ධර්මයේ ශ්‍රවණය කිරීම. අන්නේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ අභ්‍යන්තර ජීවිතය විකසිත වෙනවා, ප්‍රබෝධමත් වෙනවා. අන්නේ ප්‍රබෝධයේ තුලින් මැතැන් විට අපට කායිකව දැනෙන ලෙඩදු එතරම් දැනෙන්නේ නැහැ. ඇතැම් විට අපේට දැනෙන අපේ වයස දැනෙන්නේ නැහැ. අපේන මානසික පීඩා දුර වෙලා යනවා. අපි අභ්‍යන්තර වශයෙන් ලොකු ප්‍රබෝධයකට පත් වෙනවා. හරියට සුවඳවත් මලක් වගේ අපේ චිත්ත සංතානය, අපේ හද මණ්ඩල විකසිත වෙනවා. අන්නේ ධර්මයේ ලැබෙන අවස්ථාවේදී මූලික වශයෙන්ම අපේ ජීවිතේ ලැබෙන්න ඕන කාරණේ තමයි, තියෙන්න ඕන ලක්ෂණය තමයි සුවච භාවය කියන කාරණේ. සුවච කියන කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. සුවච කියන්නේ සක්‍රීය සම්බන්ධීම, මනවින් යමකට හුම් සම්බන්ධීම, සාවධානව සම්බන්ධීම කියන කාරණේ. මෙන්න මේ ගුණාංගයේ බුදුදහම තුල ඉගෙනගෙන අගය කළා තියෙනවා. අධ්‍යාපන විද්‍යාව ගත්තා. ඒ ප්‍රධානතම සිද්ධාන්තයක් තමයි මනවින් ඇහුම් කන්දීම කියන එක. උපදේශනීය මනෝවිද්‍යාවෙන් ඉගෙන ගත්තා. එහෙදිත් කවුන්සලර් කෙනෙක් නැත්නම් සයිකියාට්‍රික් කෙනෙක් නැත්නම් ෆිලොසොෆර් කෙනෙක් ඒ ඇයිනේ ළඟ තියෙන ඕන ප්‍රධානතම ලක්ෂණය තමයි සාවධාන ඇහුම් කන්දීම කියන කාරණය. එකෙන් කියන්නේ තමන් අහන දේවල් එහෙමම පිළිපදින්න හෝ අනුගමනය කිරීම කියන එක නෙවෙයිකින් කියන්නේ. කෙනෙක් යම් දෙයක් කියනකොට සාවධාන ඇහුම් කන්දීම ඉතාම ඉහළ ගුණයක් ලෙස බුදුදහම තුලාගය කරනවා. කරණි මෙර සූත්‍රයේ තේකයි සුවචෝ චන් සමුදු අනිමානී කියලා සඳහන් කරන්නේ සුවච ගුණය. අන්නේ සුවච ගුණය තිබුණු තරමට තමයි අපිට මේ ධර්මයේ නැමැති ප්‍රතිලාභයේ ජීවිතය තුළට ලැබෙන්නේ. අන්නේ ධම තුළින් අපේ ජීවිතය විකසිත වෙනකොට අපට අපේ යායුතු ගමන් මඟ ආධ්‍යාත්මික ගමන් මඟ කුමක්ද කියන එක අපට ප්‍රකට වෙනවා. එහෙදී ප්‍රධාන වශයෙන් අපි අකුසලෙන් මිදීමත් කුසල සිදු කිරීමත් කියන මේ කාරණා දෙක අපට ධර්මය තුළින් අවබෝධයක් වශයෙන් ලැබෙනවා. අපේ ජීවිතයේ අවසාන බලාපොරොත්තුව තමයි සතුටෙන් ජීවත් වීම. එන්න එන්නම සතුටෙන් වැඩි ජීවිතයකට ළඟා වෙන්න තමයි අපි හැම දිනකම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි පින්නතුනි අපි කල්පනා කළ බැරිය යුතුයි සැබවින්ම එන්න එන්නම අපි ගමන් කරන්නේ සතුට වැඩි වෙන මාර්ගයකද සතුට අඩු වෙන මාර්ගයකද කියලා සමන්තම තමන් ගැන බලන්න පුළුවන්. දැන් බලන්න ලෝකේ ඇයි අපි 10 දිනේ 30 දිනේ ගතොතින් එය බලන්න දිනෙන් දින සතුට වැඩි වෙච්චයිද සතුට අඩු වෙච්චයිද කියලා. එතැමෙට පුඩා කාලේ බොහොම සතුටෙන් ඉඳලා තියෙනවා. පාසල යන කාලේ ඒත් වගේ සතුටෙන් ඉඳලා තියෙනවා. ඒගේ තරුණ කාලේ සතුටෙන් ඉඳලා තියෙනවා. විවාහෙච්ච මුල් කාලේ දරුවන් කුඩා කාලේ සතුටෙන් ඉඳලා තියෙනවා. නමුත් ටික ටික අවුරුදු 40 50 60 70 යනකොට ඒ සතුට වැඩි වෙනවා නඩු වෙනවද? ඒ සතුට බොහෝ දෙනාගේ ටික ටික අඩු වීමක් තියෙන පෙනුතුනි. ඇයි ඒ අඩු වීමට හේතුව? ඒ අඩු වීමට හේතුව තමයි අප සතුට බලාපොරොත්තු වෙලා තියෙන බාහිර දේවල් වලින්. දෝ දරුවන්ගේ ඥාති මෙතනාදීන්ගෙන් අපි කරන රැකියාවෙන් අපි ලැබපු උපාදීන් අපේ ඉනකණන් වලින් අපේ නිවසෙන් වැඩිමනොත් ආමවතෙන් අපේ ශරීර රූප සම්පත්තියෙන් තමයි අපේ සතුට බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මෙන්න මේ දේවල් නම් අපේ සතුටේ අවසාන ප්‍රතිඵලය. අපේ සතුට අවසාන වශයෙන් මේ කරුණ මත නම් යැපිලා තියෙන්නේ. ඒ මත නම් පදනම් වෙලා තියෙන්නේ. එහෙනම් අපේ සතුට එන්නේ නැ වැඩි වෙනවද අඩු වෙනවද? එන්නේ නැ අඩු වෙනවා පින්නතුනි. මේක අපි අවංකව තේරුම් ගන්න ඕන. අපේ සතුට තියෙන දුව දරුවන් මත නම් අපේ සතුට තියෙන රැකියාව මත නම් අපේ සතුට තියෙන වැඩිදියත් නම් අපේ රූප සම්පත්තිය මත නම් නිරෝගී භාවය මත නම් එහෙනම් ඇත්තටම මොකද වෙන්නේ? එන්නේ නම් සතුට වැඩි වෙනවද අඩු වෙනවද? එන්නේ නම් සතුට අඩු වෙනවා පින්නතුනි. ඇයි ඒකට හේතුව? අර අපේ ජීවිතේ සතුට ලබන්න කියලා හිතේ දරුවන් හැමදාම අපේ ළඟ ඉන්නවද? නෑ, එයා ටිකෙන් ටික අපෙන් ඉවත් වෙලා යනවා. අධ්‍යාපනය ලබන කාලෙ ටිකක් අයින් වෙනවා. විවාහ වුණාට පස්සේ තවත් අයින් වෙනවා. ඊයන් දරුවෝ ලැබුණාට පස්සේ තාත්තා අපෙන් දුරස් වෙනවා. අපේ රැකියාවෙන් නම් අවසාන සතුට බලාපොරොත්තුනේ. අපි හැමදාම රැකියාව කරනවද? අපි කවදා හරි දවසක රැකියාව විස්රාම යනවා. අපේ සතුට බලාපොරොත්තු වුණේ අපේ රූප සම්පත්තිය මත නම් අපේ ශාරීරික නිරෝගී භාවය මත නම් අපේ සතුට වැඩි වෙනවද? අපේ සතුට වැඩි වෙන්නේ නැහැ පින්නතුනේ. එන්නේ මේ ශරීරය දුර්වල වෙනවා, බියපත් වෙනවා, ශරීරයෙන් දුක් වෙනවා. මෙන්න මේක තමයි අනුසෝතගාමි ලෝකේ ලක්ෂණය. ගංගාවක් පහළට ගලා යනවා වගේ මුළු ලෝකෙම යන්නේ මෙන්න මේ මාවතේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෙඩ වෙන ලෝකයා, ලෙඩ දුක්වලට පත් වෙන මිනිසුන්, ලෙඩ දුක්වලින් නිදහස් වෙන කියලා හොයන්නේ මොකද්ද? ලෙඩ දුක්වලට පත් වෙන දේවල්මයි හොයන්නේ කියලා. මහලු වෙන දිරාපත් වෙන සත්වයන් මහලු වීමෙන් ජරා දුකෙන් නිදහස් වෙන මොකද කරන්නේ? මහලු වෙන ජරාවට පත් වෙන දේවල්ම ළඟා කරගන්න වරස් කරගන්නවා කියලා. මරණයෙන් නිදහස් වෙන කියලා හිතන ලෝකයා ඒ සඳහා මොකද කරන්නේ? මරණයට පත් වෙන දේවල්ම ළඟා කර ගන්නවා කියලා. මෙන්න මේ තුළ කිසියම් විදියක ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා. මේ අස්තන ආස්වාදී ඉන්ද්‍රියවලින් ලබන අත්දැකීම් වලින් කිසියම් විදිය ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදේ බොහොම ටිකයි. අල්ප ආස්වාද බහු ආදීන. ආස්වාදයේ අඩුයි, සතුට අඩුයි. නමුත් ඒකෙන් විඳින්න තියෙන වේදනාව ආදීනව බොහොම වැඩි. අන්න ඒ නිසා ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට ඉතාම දයාවෙන් කරුණාවෙන් පෙන්වලා දෙනවා. කොහොමද අපේ ජීවිතයේ දිනෙන් දින සතුට වැඩි කරන මාර්ගයෙන් අපි ගමන් කරන්නේ කියලා. අන්න ඒ මාර්ගය ලැබුණාට පස්සේ අපට ජීවිතය ගැන සම්පූර්ණ ගමනක් වෙනස් වෙනවා. අපි අද යමක් ගැන සතුට වෙනවා නම්, ලෝකයේ අද යමක් ගැන අවබෝධයෙන් විශ්වාසයෙන් ඉන්නවා නම්, අන්න ඒ දෙයට වඩා සම්පූර්ණ වෙනස් දර්ශනයක් එයාගේ ජීවිතය තුළට ලැබෙනවා ධර්ම ශ්‍රවණය තුළින්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයන්ව ගත්තොත් ඒකට ලස්සන උදාහරණයක් තියෙනවා. එක්තරා අන්ධ කෙනෙක් ඉන්නවා. මේ අන්ධ කෙනාට අනිත් අය මොකද කරන්නේ? එක්තරා ඇඳුමක් දෙනවා. අපි කියමු කමිසයක් කියලා. මේ කමිසය දීලා මෙන්න නැත්නම්ට කියනවා අපි ඔබට දෙන්නේ ලෝකේ ලස්සනම පිරිසිදු ඇඳුමක් කියලා. හැබැයි දෙන්නේ එහෙම ලස්සන ඇඳුමක්ද? නෑ, ඉතාම දුර්වර්ණ වෙච්ච අපිරිසිදු පරණ වස්ත්‍රයක් තමයි මට දෙන්නේ. හැබැයි මෙයා ඒක දන්නේ නෑ. මෙයා ඒ වස්ත්‍රය ඇඳගෙන හැම තැනම තමන් ඉන්න යාළුවන් හම් වෙන යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? ගිහිල්ලා අනිත් පැයට කියනවා මම ඇඳගෙන ලස්සන ඇඳුම කියලා. මේක බලන්න කියලා පෙන්නනවා. අනිත් පැයට මොකද කරන්නේ? එයාත් මෙයා තවත් මොලවට පත් කළ ලස්සන ඇඳුම තමයි කියන අත්පුඩියම ගහලා එයාව උසස් තැනක කියලා කතා කරනවා. මෙහෙම මේ තැනත්තා කාලයක් ගමන් කරනකොට මේ තැනත්තාට මොන ගැහෙන වෙක්තරා කරුණාවන්ත බුද්ධිමත් තැනැත්තේ. එහෙම තැනැත්තෙක් හමුවොත් මෙයාට මොනවාගේ දෙයක් තරහේද? ඔබට නම් හිතේ සමට නෑ ඔබට පෙන්නලා දෙ මේක මෙහෙම ඇඳුමක් නෙවෙයි කියලා අලුත් ඇඳුමක් දෙන්න පුළුවන්. නමුත් මේ තැනැත්තා ඊටත්න බුද්ධිමත් කෙනෙක්. මේ තැනැත්තා කල්පනා කළ බලනවා, පරීක්ෂා කළ බලනවා මේ අන්ධ තැනැත්තාට ඇස් දෙකේ සුවය ලබා දෙන්න පුළුවන්ද කියලා. බලනකොට ඔහු තේරුම් ගන්නවා මෙයා ගැන සනීප කරන්න පුළුවන් කෙනෙක්. එයා කරන්නේ ඉතාම දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් ළඟට මේ තැනැත්තා එක්ක යනවා. එක්කන් කියලා ඔහුට ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කරාට පස්සේ මේ තැනැත්තා ඇස් දෙකේ පෙනීම ලබනවා. පෙනීම ලැබුණාට පස්සේ මේ තැනැත්තා ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම කරන්නේ මොකද්ද? මෙච්චර කරකන ලස්සනයි කියලා හිතන් හිටිය ඇඳුම මේ තැනැත්තා බලනවා. බලපුවාම උට මොකද්ද වැටෙන්නේ? ඔහුට වැටෙන්නේ තමන් මෙච්චර කලක් ලෝකෙ විසින් තමා මුලා කරලා තියෙනවා කියලා. ඔව්, ඇඳුම ඉවත් කරනවා. ඉවත් කළ වෙනත් ඇඳුමක් උහැඳ ගන්නවා. අන්නේ වගේ පින්නතුනි, ධර්මාභෝධය නැති මේ ලෝකයා අද යම්කිසි දෙයක් ගැන සතුට වෙනවා නම්, ගුණ කියනවා නම්, අන්නේ ගුණ කියන දේවල් පින්නතුනි අර අන්ධ තැනැත්තා අර දුර්වර්ණ වස්ත්‍රය දිහා බලලා ඒ ගැන සතුට වීම වගේ, ගුණ කීම වගේ. බුදුරජාණන් වහන්සේගේ දහම් ඇස නැමැති ප්‍රඥාලෝකය විද්‍යාව අපේ ජීවිතයට ලැබෙනකොට අපි මෙතෙක් ජීවිතයේ වටිනා කියලා හිතන් හිටිය බොහෝ දේවල් අපට තේරෙනවා අපි හැම හිතන තරම් වටිනා දේවල් නෙවෙයි කියලා. ඒ බොහෝ දේවල් වෙනස් වෙන දේවල්. ඒ බොහෝ දේවල් දමල යන දේවල්. ඒ බොහෝ දේවල් අනිත්‍යයේ පාලනය යටතේ තියෙන දේවල්. සම්මං පරවසං දුක්ඛං සම්මං අත්තවසං සුඛං. යම් කිසි දෙයක පාලනය තියෙන වෙනත් කෙනෙක්ගේ මත නම් ඒක දුකකට හේතුවක් වෙනවා. යම් කිසි දෙයක පාලනය තියෙන අපේ අතේ නම් අන්න ඒක සැපගෙන දෙන කාරණයක් වෙනවා. අපේ දරුවෝ ගත්තත් වෙන භෞතික දෙයක් ගත්තත් ඒ හැම දෙයක පාලනය තියෙන වෙනත් කෙනෙක් මත භෞතිකත්වය මත ඒ පාලනය තියෙනවා. නමුත් අපටම කියලා යමක් පාලනය කරන්න පුළුවන් නම් පිනුදුන වැඩි දෙයක් තමයි අපේ ශරීරයවත් අපේ කැමති විදිහට පාලනය කරන්න බෑ. අපි වයසට යන්නේ, ලෙඩ වෙන්නේ, අපි කැමති නැහැ ඒකටපත් වෙන්න. නමුත් අපේ පාලනයෙන් ගිලිහෙලයක් තියෙනවා. නමුත් අපට පාලනය කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. චිත්තං බුද්ධං සුඛවහං. අපේ හිත හරියට අපි දමනය කරගත්තනම්, සංවර කරගත්තනම්, පිරිසුදු කරගත්තනම් අන්නේ දමනය කරගත්තු සිත අපට බොහෝ කාලයක් සැපගෙන දෙනවා. අන්නේ මානසික සංවර්ධනේ ලබන സമയත බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපනයේ ඉදිරියට ගියපු අය, ආර්ථිකයෙන් හුවා සමෘද්ධිමත් වෙච්ච අය, එයා ජීවිතේ උත්සාහ කරන්නේ අර ආර්ථිකයෙන් සමෘද්ධියට පත් වෙලා ඒ සෑහීමකට පත් වෙන අය ඒ නොනැමැති ඊළඟ යොමු වෙන්නේ ආධ්‍යාත්මික පැත්තට. අධ්‍යාපන විද්‍යාවේ තරම් සංකල්පයක් තියෙනවා. ඒබ්‍රහම් මාස්ලෝ කියලා අධ්‍යාපනඥයෙක් එක්තරා දාර්ශනික සංකල්පයක් ඉදිරිපත් කළා, අවශ්‍යතා හේතුව කියලා, the hierarchy of needs කියලා. මෙහි පියවර පහකින් නැත්නම් හතකින් මිනිසයාට අවශ්‍ය කරන දේවල්, මිනිසා කැමති දේවල් එක්තරා මට්ටමකට අනුපිළිවෙලින් සරහන් කළ තියෙනවා හේතුව සංකාරී. පල්ලිහාම මට්ටමේදී යම් කෙනෙක් බලාපොරොත්තු වන්නේ ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදී මූලික දේවල්. ඊට පස්සේ ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අධ්‍යාපනය, සමාජ පිළිගැනීම. මෙන්න මේ වගේ දේවල් බලාපොරොත්තු වෙලා ඔහුගේ ඉහළම උසස්ම බලාපොරොත්තු වන්නේ ආත්ම සාක්ෂාත්කරණය. ඒකට ඉංග්‍රීසි වලින් කියන්නේ self actualization කියලා. ආර්ථිකයෙන්, අධ්‍යාපනයෙන්, අනිත් දේවල් වලින් සෑහෙනකට පස්සේ මිනිසුන් ඊළඟට බලාපොරොත්තු වන්නේ මානසික සුවයටපත් වෙන්න. අද ලෝකයේ බොහෝ දෙනෙක් ඉහළම රටවල ඉහළම අධ්‍යාපනය ලැබපු අය, එයින් සෑහීමකටපත් නොවිය අය ආධ්‍යාත්මික ගවේෂණයකට දෙනවා. විශේෂයෙන් පෙරදිග රටවලට එනවා. මුලින්ම ඇමරිකා ටිබෙට්ට එනවා. ඊට පස්සේ බුරුමේ තායිලන්තය වගේ රටවලට එනවා. ඊට පස්සේ ඉන්දියාවට එනවා. ඉන්දියාවට ඇවිල්ලා ඊට පස්සේ ඉන්දියාවට පල්ලිය නර පොඩි නටක් තියෙනවනේ. පොඩි දූපතක් එමකට ශ්‍රී ලංකාව අන්න යනට යනවා. ඊට පස්සේ මේ එන්නේ මොකක් සඳහාද? මේ මානසික සුවය ආධ්‍යාත්මික දියුණුව බලාපොරොත්තු වෙයි. ඇවිල්ලා එය විහාරස්ථානවලට ගිහිලා ආරණවලට ගිහිල්ලා එය බොහෝ කාලයක් ධර්ම ගවේෂණය දෙනවා. ඇතැමට පැවිදි වෙනවා. එයාට තේරෙනවා අර මහා දියුණු සමාජයන්වල නගරවල හිටියට වඩා සුවය මේ ආධ්‍යාත්මික පරිසරයත් එක්ක ලැබෙනවා කියලා. ඒ මොලේ සාමාජික පරිසරය විතරක් නෙවෙයි. ඇලදොර, ගංගා, කඳු ඒව විතරක් නෙවෙයි ධර්මය කියලා කියන්නේ. අන්න ඒ වගේ ජීවත් වෙනකොට අපි ධර්මයෙන් පෝෂණය වෙන්නට ඕන. ඒ ධර්ම දිනු කරගන්න විවේකී පරිසරය නම් අපට උපකාරයක් වෙනවා. ඒ පරිසරයයි විවේකයයි මේ ධර්ම ධර්මයි මේ සියල්ලම එකතු වුණොතින් අපේ ජීවිතේ ලොකු ගමන් මඟක් යන්න පුළුවන්. ඉතින් මේ ලස්සන දිය ඇලි, ලස්සන කඳු, වනාන්තර මැද ඉන්න ඔබ, ඔබේ ජීවිතය වඩාත් ලස්සන වෙන්න මේ දහමෙන් ජීවිතයට පෝෂණය ලබා ගන්නට ඕන. අන්නේ දහමෙන් අපට ලැබෙන අවබෝධයෙන් සම්මාදිට්ඨිය මනා දැක්මක් ජීවිතයට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සාරස්සංගේ කලවලක්ෂයක් කරපු මේ ගවේෂණයෙන් අනාකර අනාවරණය කරගත්තු මේ දහම් දැනුම උන්වහන්සේ අප කෙරෙහි තාම කරුණාවෙන් දේශනා කළා. අන්නේ දහමේ ලැබෙනකොට අර අන්ධ තැනැත්තාට දෙනෙත් ලැබුණා වගේ, ඇස්පෙනීම ලැබුණා වගේ අපටත් අපේ ජීවිතයේ සැබවින්ම මොකද වෙන්නේ කියන කාරණේ ගැන අවබෝධයක් ලැබෙනවා. ධර්මාවබෝධයෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි සම්මාදිට්ඨිය. පළවෙනි කාරණේ හැටියට දේශනා කරන්නේ සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. ඒ සම්මාදිට්ඨිය ලැබෙන්නේ කල්යාණ මිත්‍රාස්තේ ධර්ම ශ්‍රවණය කරනකොට. ඒ ධර්ම ශ්‍රවණයේ අපට දහමට අනුව නොනේ මෙනෙහි කරනකොට ධර්ම ශ්‍රවණේ නැත්නම් පරතෝ බෝධ සහ යෝනිසෝ මනසිකාර කියන කාරණා දෙකේ ප්‍රතිඵල විදියටයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. මනහ දැක්මක් ලැබෙන්නේ. අන්නේ සම්මාදිට්ඨිය ලැබුණු කමරට අපේ දිවි මඟ පහන්වන්නේ. අපි ආයුධ ගමන් මඟ කොමත්ද කියලා අපට නිවැරදි අවබෝධයක් ලැබෙන්නේ. සම්මාදිට්ඨියෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය තමයි අතිවික්‍රමයේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පන්තා කියලා සඳහන් කරනවා. ශාස්ත්‍රවෝ පිනට කරවෝ උපදේ සම්පත්ගෙන දෙන සම්මාදිකයක් තියෙනවා. අන්‍ය සම්මාදිකය තමයි කම්මස්සගත සම්මාදිකය කියලා කියන්නේ. අපේ සිත මුල් වෙලා අපි යමක් හයින් වචනයෙන් සිතින් කරනවාද අපේ ඒ සිතේ ස්වභාවයට අනුව සැප හෝ දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මනසාකේ පදුර්ධේන බහතිවා කරෝතිවා සතෝනං දුක්ඛමන්වේති චක්ඛන් වහතෝ භදං. අපිරිසුදු සිතින් අකුසල සහගත සිතින් කෙනෙක් යමක් කියනවද යමක් කරනවද අන්න ඒ කරන කියන දේවල් අකුසල් දේවල් එයින් ඒ තැනැත්තාට දුක් විපාක ලැබෙනවා. හරියට ගොනා පිටපස්ස යන කරත්තේ වගේ අපේ ජීවිතේට මහා බරක් ගෙන දෙමින් සසර ගත ජීවිතේ මේ ජීවිතේත් අපිට දුක් විපාක වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි මනසාචේ පසන්නේන බහතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාවනපායිනි. යම් කෙනෙක් පිරිසුදු සිතින් කුසල සහගත සිතින් යමක් කරනවාද යමක් කියනවාද අන්න ඒ ලැබෙන ආනිසංසය ප්‍රතිලාභය තමන්ගේ පිටුපස්සේ සෙවණැල්ල හා සමානව ගමන් කරනවා කියන කාරණය. මෙන්න මේක තමයි අපි යා යුතු ගමන් මඟ තීරණය කරන ප්‍රධාන අවබෝධය. යමක් කරනකොට බලන්න මේක කරන්නේ මම ලෝභයෙන්ද ද්වේෂයෙන්ද කියලා බලන්න. එහෙනම් අපිට දුක් විපාක වෙන්නේ සිද්ධ වෙනවා. යමක් කරනකොට පරිත්‍යාගශීලී අදහසින් මෛත්‍රියෙන් දෙයක් කරන්නේ කියලා බලන්න. එහෙනම් තමයි සැප විපාක ලැබෙන්නේ. ඒක මරණය පස්සේ සුගතිගාමී වෙලා ලැබෙන දෙයක් විතරක් නෙවෙයි. මේ ජීවිත කාලයේදීම ඒ තමන්ගේ පිරිසිදු සිතින් කරන දේවල් තමන්ගේ ජීවිතයට ආලෝකයක් වෙනවා. ජීවිතය ලස්සන වෙනවා. තමන්ට හානි සංස් දැක ගන්න පුළුවන්. මෙන්න මේ අවබෝධය සමග මේ තැනැත්තා මුලින්ම ආරම්භ කරන කුසලය තමයි එයාගේ ජීවිතයන් පරිවර්තනයක් වෙනවා. අන්නේ පරිවර්තනයේ මුලින්ම ලැබෙන ගුණාත්මක අගය තමයි අපේ ජීවිතයට එක්තරා ගුණාංගයක් පිළිදෙනවා. මොකද මේ ගුණාංගයේ ඒ ගුණාංගයේ තමයි ප්‍රත්‍යක්ෂතාවය කළගුණ සැලකීම කියන ලක්ෂණය අපේ ජීවිතේ පිළිදා තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා කේවලාංගිය සහ භික්ඛවේ සම්පුරුෂ භූමී යදිදම් අතඤ්ඤතා අතවේදී කියලා. ලෝකේ යම් තාක් යහපත් ගුණාංග තියෙනවා නම් ඒ හැම ගුණාංගයකම පදනම තමයි කළගුණ සැලකීම කියන ලක්ෂණය. ලෝකේ බලන ඕනම කෙනෙක් හොඳ දෙයක් කරනවා නම් ඒ හොඳ දෙයේ මූලික පදනම තමයි කළගුණ සැලකීම කියන දේ. ඕනෑම දෙයක් බලන්න කරන දෙයක් යම් කිසි කෙනෙක් අපි කියමු ඉන්න තැන අතු ගන්නවා කියලා ඒකත් කළගුණ සැලකීම. යම් කිසි කෙනෙක් තමගේ ශරීරය පිරිසුදු කරගන්නවා නම් ඒකත් කළගුණ සැලකීම. යම් කිසි කෙනෙක් තමගේ අමර තාත්තට සැලකනවා නම් ඒක තමයි සාමාන්‍ය මට්ටමේ ඉහළම කළගුණ සැලකීම විදිහට සැලකන්නේ. යම් කිසි කෙනෙක් තමගේ රැකියාව හොඳට කරනවා නම් තමන් ගන්න වැටුපට සැරිලන් විදිහට ඔහු සේවය කරනවා නම් එකක් කළුණ සැලකීම. වැරදියක් තමයි අපේ ඇඳුම් ටික අපි හොද ගන්නවා නම් අපි පරිශීලන අපේ වාහනය හොදනවා නම් අපි අමතර තාත්තට වඳිනවා නම් අමතර කාර්යයක උපස්ථාන කරනවා නම් මේ හැම දෙයක්ම පිනොතුනේ කළුණ සැලකීමේ ලක්ෂණ. මේක පිනොතුනේ උගන්නන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක තමන්ගේ ආධ්‍යාත්මික අවබෝධය සමගම තමන්ට පිහිටන ගුණයක්. මෙන්න මේ කළගුණ සැලකන්නේ මෙහෙමයි කියලා සංකේත දාලා උගන්නන්න බෑ මේක. මේක තමන්ගේ හදවතේ මෙන්න ඕන දෙයක්. මෙන්න මේ ගුණාංගය සමග අපට ලෝකේ බොහෝ දුර ගමන ආධ්‍යාත්මික වශයෙන් යන්න පුළුවන්. අන්නේ ආධ්‍යාත්මික ගමන් මගේදී කළගුණ සැලකීමත් එක්කම ඊළඟට එන ගුණාංගය තමයි දන් දීම කියන කාරණය. පරිත්‍යාග සීලත්වයේ කියන කාරණය. අපි කැමති අපි සන්තකව දෙයක් පුළුවන් මට්ටම අනිත් කෙනෙකුට දෙන්න. ඒක තමන්ටම සතුට ලැබෙන කාරණයක්. යම් කිසි කෙනෙක් දැඩියව මසුරුකමෙන් ඉන්නවට වඩා තමන් සන්තකව දෙයක් කිසියම් කෙනෙකුට අත්හරින්න එතන සුදුසු මානසිකයක් තියෙනවා නම් මේක තමන්ගේ ජීවිතේ ලස්සන වෙන කාරණයක්. යමක් දෙනකොට අපට හිතෙන මං අහවල කෙනාට මේ දේ දුන්න කියලා නේද? නමුත් වෙන දෙයක් දෙන්නේ ඒක ගන්න කෙනාට වඩා දෙන අපටයි කුසලයක් වන්නේ. ඒක ගන්න කෙනාට ලොකු ආනිසංසයක් වෙන්නේ නැහැ. ගන්න කෙනාට ඒක කෑමක් හරි සුළු වෙලාවක් ප්‍රයෝජනක් වෙයි. නමුත් ඒක පරිත්‍යාග කරන දායකයට තමයි ඒ දන් දෙන තැනැත්තාට තමයි ඒකේ ආනිසංස ලැබෙන්නේ. ප්‍රීති මුදාරං වෙන්දති දාසා කියලා සඳහන් කරනවා. දන් දෙන තැනැත්තා උතුම් වූ ප්‍රීතියක් විඳිනවා කියලා. ඒ නිසා අපි කුඩා සතුන්ට ආහාරයක් දීමේ ඉඳන් අපේ අමන තාත්තට සැලකීම සංසතු දානමේ පින්කමක් දක්වා බුද්ධ පූජාව තැබීම දක්වා අපි විවිධ ආකාරයෙන් මේ දානය පුරුදු කරනවා. ඒක ආමිස දාන විදිහට දෙන්න පුළුවන්, ඒක අබේ දාන විදිහට දෙන්න පුළුවන්, ජීවිත දානයක් විදිහට, ඒ වගේම ධර්ම දානයක් විදිහට දෙන්න පුළුවන්. ධර්ම දේශනා කිරීම, දහම් පොත පද මුද්‍රණය කිරීම, ධර්ම සාහා ඉදි කිරීම, මේ වගේ දේවල් වලින් අපට අනිත් පැයට යහපත සිදු කරන්න පුළුවන්. පින්නතුනේ මෙන්න මේ දාණය දැන් අපි ගුණාංග කිහිපයක් සඳහන් කළා මේ වන විට. ඔබට දැන් මතක තියෙන්නට ඕන. ආධ්‍යාත්මික ගමන් මගේ ආරම්භක ගුණාංගය විදිහට සැලකන්නේ සුවච කියන ගුණය. සක්‍රීය හුම්කන්දීම, සාවධාන හුම්කන්දීම කියන ගුණය තමයි ආධ්‍යාත්මික ගමන් මගේ දොරටුවේ තියෙන යතුර. අන්නේ යතුර ලැබෙනකොටම ඊළඟට ඒ දොර විවර වීම වගේ තමයි කෘතඥතාවය කියලා කියන්නේ. ඒ දොරටුවෙන් ඇතුළේ ලාභය තමයි ඊළඟ පියවර තමයි දානීය පරිත්‍යාග ශීලීත්වය කියලා කියන්නේ. අපිට උදව් උපකාර කරපු අයට විතරක් නෙවෙයි අසරණ අයටත් පූජනීය උතුමන්ටත් අපිට පුළුවන් විදිහට අපි පරිත්‍යාගය සිදු කරනවා. අන්නේ දානීය නිසාම පින්නතුනේ අපට ජීවිතේ නොඑක් දේවල් ලැබෙනවා. දැනි මාසුරු ගමෙන් එන කෙනෙකුට වඩා දානය පුරුදු කරපු කෙනෙකුට ජීවිතෙන් වාහන් දේවල් ලැබෙනවා. දානයක් දෙනකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද අපි ඒක දෙන්න ඕනේ කියලා. වෙනම් සූත්‍රයේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා යමක් දෙනකොට කොහොමද දෙන්න ඕනේ කියලා. සක්කච්ඡන් දානන්දේති, සහත්තන් දානන්දේති, චිත්තිකත්වා දානන්දේති, අනුපවිද්දන් දානන්දේති, ආගමන දිට්ඨිකෝ දානන්දේති කියලා දානීය ලක්ෂණ පහක් දක්වනවා. සක්කච්ඡන් දානන්දේති යමක් දෙනකොට මනමින් සකස් කළ දෙන්නට ඕන. මනමින් සෝදානම් කරලා. සහත්තන් දානන්දේති තමන්ගේ දෑතින් මේ දානෙ දෙන්නට ඕන. අත් දෙකම පූජ කරන්නට ඕන. චිත්තිකත්වා දානන්දේති ගෞරවයෙන් ඒක දෙන්නට ඕන. ලබන කෙනාගේ ගෞරවයෙන්. යා දුගී මගේ කෙනෙක් වුණත් යන ආදරෙන් ගෞරවයෙන් ඒ දෙන දේ දෙන්න ඕන. අත් දෙකෙම දෙන්න ඕන. අපිට අත් දෙකක් ලැබෙන තැන එකට පිනතුනි. ඊළඟට ආගමන දීප්තිකෝදේති දෙනකොට කම්පන අදහගෙන දෙන්නට ඕන. මේන් තමන්ට සැප විපාක ලැබෙනවා කියන විශ්වාසය තියෙන්නට ඕන. අනපවිද්දන් දානන්දේති නැවත නැවත යලි හරිත් මේ දානය පුරුදු කරන්නට ඕන. භාගතුන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා යමක් දෙනකොට ඒ දෙන දෙහි ප්‍රමාණය නෙවෙයි වැදගත් වන්නේ. කොච්චර වටිනා දෙයක් කොච්චර විශාල ප්‍රමාණයෙන් දෙනවාද කියන එක නෙවෙයි දානීය ආනිසංස ලැබෙන්නේ. තමන් කුඩා දෙයක් දුන්නත් සොඳ සහන් වතුයි මිනිස් සොද්දයි එක්ක දානයක් දුන්නත් අන්නේ දානය මේ ලක්ෂණවලින් යුක්තව නම් දෙන්නේ මනෙන් සකස් කළා දෑතින් ගෞරවයෙන් කම්පන දහගෙන නිතර නිතර ඒක පූජා කරනවා නම් අර කාණි හොඳයි සුණු සහල් බතු විදුන්නත් ඒක ආනිසංසය බොහොම ඉහළයි කියලා. මෙන්න මේ ලක්ෂණ වලින් යම් කිසි කෙනෙක් දානයක් දෙනකොට උට ආනිසංස ගානක් වෙලම් සූත්‍රෙ දෙක් වෙනවා. ඒ ආනිසංස අතරින් ප්‍රධානම එකක් තමයි තමන්ට ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ධර්මයේ දේශනා කරනකොට තමන්ට ඒ දහම ඔස්සේ තමන්ගේ සිත ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ සිතේ සඳහා හොඳට එකඟ වෙනවා. ඒ ගැඹුරු ධර්ම කාරණා දේශනා කරන්නේ මේ දානීය ආනිසංසය පිණිසයි. මේක ඉතාම වැදගත් කාරණයක්. අපි හිතන්නේ දානය සාමාන්‍යයෙන් මියගිය කෙනෙකුට දෙන දානයක් නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙකුට දෙන දානයක් විතරක් කියලා අපිට හිතෙන්නේ. නමුත් පිණිසුනේ මෙන්න මේ ලක්ෂණ වලින් දානය දෙනවා නම් ඒ ආනිසංසය තමයි හරේ දහම් පණිවිඩය නිවැරදි සදහම් පණිවිඩය තමන්ට ශ්‍රවණය කරන අවස්ථාව ලැබෙනවා. මේ ධර්ම ශ්‍රවණිය තමයි සම්පූර්ණ තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය කරන විවර කරන ප්‍රධානතම සාධක බවට පත් වෙනවා. එනිසා දානේ තම වැදගත්. අන්නේ දානෙන් පස්සේ ඊළඟට පෙළඹෙන කාරණය තමයි සීලය කියන කාරණය. සිල්වන්ත භාවය. දැන් සුවච භාවයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට ඔහු කම්මසකට සම්මාදිතිය ලැබුවා. ඔහු දානය පුරුදු කරා. ඒ දානය පුරුදු කරනකොට උදාර වූ සතුටක් මනසට ලැබෙනවා. දන් දෙන කෙනාට ඒ විතරක් නෙවෙයි. දදං මෙත්තානි ගන්තේ කියන කාරණයක් සඳහන් වෙනවා. දන් දෙන තැනැත්තාට මිතුරන් දිනා ගන්න පුළුවන් කියලා. අපි අසුරු කරන අය පිළිබඳව අපි කල්පනා කරනකොට අපි නිතරම බලන්නේ දන් දෙන පරිත්‍යාගශීලී කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. දැඩියම අසුරු කෙනෙකුට නම් අපි එච්චර කැමති නැහැ. නිතර පරිත්‍යාගශීලී අඩුගානේ සිනහවෙන් හරි හොඳ වචනයකින් හරි හොඳ අනුශාසනාවකින් හරි අපට උදව් කරගෙන යන්න තමයි අපි කැමති. ඒක අපට දානි ලැබෙන අනිසංසය. එනිසා අපට හුඟක් මිතුරන් දිනා ගන්න පුළුවන්. දඩම් මිත්හානි ගන්දසී දෙන තැනත්තා මිතුරන් දිනා ගන්නවා කියලා සඳහන් කරනවා. අන්න ඒයින් ඉහළට ගිහිල්ලා තවත් ඊළඟ සුවිශේෂී ගුණයකට පෙළඹෙනවා. ඒ තමයි සීලය කියන කාරණේ. සිල්වන්ත භාවය. භාගතුන් වහන්සේ දේශනා කරනවා පච්චවෙක්කේස්වා පච්චවෙක්කේස්වා කායේන කම්මංකා ධම්ම. පච්චවෙක්කේස්වා පච්චවෙක්කේස්වා වාචාය කම්මංකා ධම්ම. යමක් කයෙන් කරනවා නම් ශාරීරික යමක් කරනවා නම් නැවත නැවතත් ඒ දේ ගැන හිතලා ඒක නිවැරදි දෙයක්ද නැද්ද කියලා බලලා කායිකව කටයුතු කරන්න කියලා. වචනේ යම් වචනයක් පිට වෙනකොට තමන් බලන්නේ ඒකෙන් තමන්ට තනුන්ටත් යහපතක් වෙනවාද කියලා. මෙන්න මේ සංවරයට කායික වාචික සංවරයට කියනවා සිල්වන්ත භාවය කියලා. ඒ සිල්වන්තයෙක් අපි හරි කැමති. ඒ සීලය බුදුහාමුදුරුවෝ දේශනා කළේ එක්තරා අවස්ථාවකදී දෙවි කෙනෙක් වැඩි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කින්සු යාව ජරා සාදෝ කියලා. මහලු වෙන කම්ම යමෙකුට යහපත සිදුවන සිදු කරන දේ මොකද්ද කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා සීලං යාව ජරා සාදෝ කියලා. මහලු වෙන කම්ම සීලය උතුම් කියලා. හැබැයි මේක වර්තමානයේ වෙනස් විදියකට අර්ථකථනයක් කරලා තියෙන සමහර අය. දැන් භාගතුන් වහන්සේ දේශනා කළේ සීලං යාව ජරා සාදෝ කියලා. මහලු වෙන කම්ම සීලය උතුම් කියලා. නෑ හැබැයි වෙනස් විදියකට සමහර හිතාගෙන ඉන්නවා. මහලු වුණාට පස්සේ සිල්වන්ත වෙන්න ඕන කියලා. නාටු වුණාට පස්සේ සිල් ගන්න ඕන කියලා තමයි සමහර හිතන්නේ. නමුත් එහෙම නෙවෙයි භාගතුන් වහන්සේ දේශනා කළේ කුඩා කාලේ පටන්ම තමන්ට අවබෝධය ලැබිච්ච මොහොතේ පටන්ම තමන් මෙන්න මේ සිල්වන්ත භාවය කියන කාරණේ දිනු කර ගන්නට ඕන. විශේෂයෙන් පංචශීල ප්‍රතිපදාව කියන එක. ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම සහ මද්‍රව්‍ය භාවිතය කියන මෙන්න මේ කරුණු පහෙන් වැළකෙන්න පුළුවන් නම් ඒ අපේ ජීවිත ප්‍රබු සුරක්ෂිත භාවය. ලෝකයට අවේධානය දීමක් වෙනවා මෙන්න මේ කරුණු පහ අපට පිළිපදින්න පුළුවන් නම්. පංචශීලයේ ආරක්ෂා කිරීම අපේ ජීවිතයේ ප්‍රධානතම අංගයක් බවට පත් වෙනවා. ඒ තුළින් පින්නතුනේ අපට අපේ ජීවිතයෙන් ලැබෝ විශ්වසනීයත්වයක් විසරද භාවයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අසුර කරන අනිත් අයට අපි ගැන ලැබෝ ගෞරවයක් ආදරයක් විශ්වාසයක් ඇති වෙනවා. මෙයා ප්‍රාණඝාතය කරන කෙනෙක් නෙවෙයි. මෙයා සොරකම් කරන කෙනෙක් නෙවෙයි. මෙයා බොරු කියන කෙනෙක් නෙවෙයි ආදි වශයෙන් දැනගන්නකොට සමාජයේ බොහෝ දෙනෙක් අපට ගෞරව කරනවා ආදරය කරනවා. දැන් මනකට කෙනෙක් අසුර කරනකොට අලුත් කෙනෙක් අපි හඳුනා ගන්නකොට අපි යාගෙන දන්න කෙනෙක්ගෙන් අහන කාරණයක් මොකක්ද අහන්නේ? අහවල් කෙනා හොර බොරු නැති කෙනෙක්ද කියලා අහනවා. හොරකම් කරන්නේ නැති කෙනෙක්ද බොරු කියන්නේ නැති කෙනෙක්ද කියලා තමයි ඉස්සෙල්ලම අහන්නේ. මේ ඇත්තටම මොකද්ද මේ අහන්නේ? මේ පංච සීලයෙන් සීලපද දෙකක් තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලනවා මේ. හොර බොරු නැද්ද කියලා කියන්නේ ඒකයි. හොර කරන්නේ නැද්ද? හොරකම් කරන්නේ නැද්ද? බොරු කියන්නේ නැද්ද කියන කාරණේ. පින්වතුනේ භාගතුන් වහන්සේගේ ධර්මයේ කියන අපේ ලොකු රැකවරණයක්. මේ පහ අපි ආරක්ෂා කරනවා නම් අපේ ජීවිතේන තියෙන බොහෝ කරදර වලින් අපිට මිදෙන්න පුළුවන්. වර්තමානයේ පින්වතුනේ විශේෂයෙන් යුරෝපයේ සහ බටහිර රටවල අය මේ පංචශීලයට උපාකාර කරනවා. ඇතැම් විට සමහර අය මුලදීම පංචශීලයේ සමාදන් වෙන්නේ නැහැ. ඒ ඇතැම් විට මාස ගාණක් සමහර අවුරුදු ගාණක් බණහනවා. භාවනා කන්දරට දෙනවා. ඇවිල්ලා කාලය ගියාට පස්සේ ඒගොල්ලන්ට හිතෙනවා දැන් මේ පහම හොඳට ආරක්ෂා කරන්න පුළුවන් කියලා. එතකොට ඒ අය පංචශීලයේ සමාදන් වෙනවා. ඒ පංචශීල සමාදන් වෙන පිණිසුනේ නිකන් සරල දෙයක්වත් නෙවෙයි ඒක ලොකු උත්සවයකට කරන්නේ. එදාට සුදෙන් ඇඳන් ඇවිල්ලා හරියට සීල ගන්නවා වගේ පංචශීලයේ සමාදන් කරවීමේ ලොකු උත්සවයක් තියෙනවා කියලා. පංචශීලයේ සමාදන් වුණාට පස්සේ නිකන් උපාධියක් ගත්තා වගේ රජකමක් ගත්තා වගේ හරිය සතුටෙන් කියනවා දැන් මම පංචශීල ආරක්ෂා කරන කෙනෙක් කියලා. දැන් අපිට අපි පොඩි කාලේ ඉඳන් පංචශීලයේ සමාදන් වෙන නිසා හැමිට එච්චර වටිනාකම අඩු වෙලා තියෙන සමහර අවස්ථාවලදී. නමුත් වෙනතුනි බලන්න මේ බටහිර සහ යුරෝපයේ මිනිස්සු පංචශීලයේ ආරක්ෂා කිරීම එක් ජීවිත ලොකු ගෞරවයක් වට සැලකනවා. තමන්ගේ ජීවිතේ අභිමානයක් මේක. ඇයි මේක රකිනකොට වෙන කිසිම කෙනෙකුට තමන්ට ඇඟිල්ල දික් කරන්න බෑ වැරද්දකට. ඇයි තමන් හොරකමක් කළා කියලා, සතෙක් මැරුවා කියලා, මද්‍රව්‍ය භාවිත කළා කියලා, බොරුවක් කිව්වා කියලා, කාමවර්ධන හිතුණා කියලා හඬ දෝෂාරෝපණය කරන්න බෑ. අන්න ඒකෙන් තමයි ලොකු අභිමානයක් තමගේ නැති වෙනවා. ඒ වගේම සමාජය තුළ ලොකු ආදරයක්, විශ්වාසයක්, ගෞරවයක් ඇති වෙනවා. මෙන්න මේ සීලය දක්වා මේ අහු ගමන සූච භාවයෙන් කළගුණ සැලකීම, දානය, ඊළඟට සීලවන්ත භාවය, පංච සීල ආරක්ෂා කිරීම මෙහෙම ගිහිල්ලා පිනතුනේ ඊළඟට අපට අර සිල්වන්ත ජීවිතයෙන් පස්සේ අපට සමදුරටත් ආධ්‍යාත්මික ගමනට කරුණු ධර්මයේ තුලින් අහන්න ලැබෙනවා. ඒ තමයි කිසියම් සමක කමඨහනක් වුණු කිරීම. ඒ අතරන විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව දිනු කිරීම. භාගතුන් වහන්සේ දේශනා කරනවා දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවයේ කියලා. දානියත් සමචරියාවත් මෛත්‍රී සිටිවිල්ලත් මෙන්න මේ තුන දිනු කරන්න කියලා. පින්නතුනේ මෙන්න මේ තුන අපේ ජීවිතයට ලොකු ආලෝකයක් සපයනවා. මෛත්‍රී සිටිවිල්ල. ඇයි එකට හේතුව භාගතුන් වහන්සේ දේශනා කරනවා. යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් මානසික සෝයාත් ආධ්‍යාත්මික සැනසීමක් කිසියම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්න එවින තැනැත්තා විසින් සම්මේ සත්තා භවසුත්තා සීල සන්තෝෂෝපත්තේවා කියන මේ මෙස්සිති වෙල්ල දිනු කරන්න කියලා. ඇයි එකට හේතුව? ඒකට ප්‍රධානතම හේතුව තමයි අප බොහෝ විට මානසික දුක් විඳින්නේ. සමාජගත ජීවිතයේදී ගැටලු හටගන්නේ, අසමගිකම් වාද ભેද හටගන්නේ මෛත්‍රියේ දෙන අඩුව නිසා. මෛත්‍රිය නැතිකම නිසා. සීල සත්‍යෝ සෝපත්ත්වා සෝපත්ත්වා කියන මෙසිතවිල වඩන්න පුළුවන් නම් අපි සමාජගත ජීවිතයේදී යමක් කරනකොට කියනකොට උඟා සැලකිල්ලෙන් තමයි අපි ඒ අවස්ථාවේදී ක්‍රියා කරන්නේ. විශේෂයෙන්ම කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය එයා හොඳ කෙනෙක්ද කියලා බලන එක්තරා මිනුම් දණ්ඩක් තියෙනවා. ඒ තමයි එයා කටයුතු කරද්දී විශේෂයෙන් අනිත් අය සමග කටයුතු කරද්දී සමාජගත ජීවිතයේදී යා සතර අගතියට යන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා බලනවා. ඒ කියන්නේ ඡන්ද, ద్వේෂ, බය, මෝහ යම් තීරණයක් යම් ප්‍රකාශයක් කරනකොට ඒක නැයක කරන්නේ ඡන්දයෙන් කැමැත්තෙන් අගතියට ගිහිල්ලාද? ద్వේෂයෙන් අගතියට ගිහිල්ලාද? බයෙන් අගතියට ගිහිල්ලාද? මෝහයෙන් අගතියට ගිහිල්ලාද කියලා හොඳට සියුම්ව බලනවා. මේක තමයි කෙනෙක්ගේ චරිතය ගැන නුවණැති කෙනෙක් බලන ප්‍රධානතම කාරණය. අපි ඒ නිසා යමක් කරනකොට අපි ద్వේෂ සාගතව නම් කරන්නේ අපට නිවැරදි තීරණ ගන්න බැරි වෙනවා. අපේ තීරණ බොහෝ විට අසාර්ථක වෙනවා. අන්න ඒ නිසා මෛත්‍රී පෙරදරිව තමයි අපි තනන්නේ කරන්නට ඕන. ඒ මෛත්‍රී සිටිවිල්ල අපේ හිතේ තියෙන මානසික දුක් පීඩා දුරු කරගන්නට ප්‍රධානතම කාරණයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි භාගතුන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරන මෙත්තා චේතෝ සූත්‍රයේ ලෞකික වශයෙන් මේ ලෝකේ වඩන්න තියෙන ඉහළම කුසලය විදිහට දේශනා කරලා තියෙන්නේ සියලු සත්ත්වෝ සුවපත් වෙනවා කියන මේ මෙත්සිතවිල්ල මෛත්‍රී සිතවිල්ල දිනු කිරීම. පින්නතුනි මේකෙන් අපට තියෙන අකුසල කර්ම ශක්තියින් දුර්වල කරන්න තියෙන ප්‍රධානම ක්‍රමවේදය තමයි මෛත්‍රී වැඩීම. එදැමින් අපේ සංසර්ගගත ජීවිතයේදී අපි නොයෙක් කඩුපාඩුකම් කර්ම විපාක විදිහට ජීවිතේට එන්න පුළුවන්. අන්නේ එන දේ යටපත් කරගලියේ මේ ප්‍රධානම ක්‍රමවේදයක් තමයි මෛත්‍රී වැඩීම. සමහර අපි අපට අපල කාලයක් කියලා වගේ තිබුණොත් අපි අදට බෝධි පූජා තියනවා, දාන දෙනවා, බලු බහුට දාන දෙනවා. මේක දැන් ගන්නවනේ අපි නේද? ඒ සියල්ලට වඩා පෙනුතුනේ ඒ අකුසල කර්ම විපාක දුර්වල කරලීමේ ඉහළම ක්‍රමවේදය ලෙස බුදුදහමේ දැක්වෙන්නේ මෛත්‍රී වැඩීම. දවසට විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 20ක්, පැය භාගයේ විනාඩි 40ක්, පැය ඔහොමම ටිකෙන් ටික දිනු කරලා දවසට වැඩි කාලයක් අපිට මෛත්‍රී සිතුවිල්ලෙන් ඉන්න පුළුවන් නම් අපේ ජීවිතයේ විශාල වෙනසක් පරිවර්තනයක් අපිට දැක ගන්න පුළුවන්. අද විඳිනවට වඩා ඉහළ මානසික සුවයක් අපිට විඳින්න පුළුවන්. අද ඉන්නවට වඩා වාහ මිතුරන් අපට කල්යාණ මිතුරන් සමීප කරගන්නට මේ මෛත්‍රී සිතුවිල්ල අපට හේතුවක් වෙනවා. එනිසා පින්තුනි සමස්ත බුදුදහම කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රී දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිපට්ඨානෙ දිනු කිරීම. සමස්ත බුදුදහමම ඉලක්ක කරලා තියෙන අපේ මානසික පරිසුද්ධත්වයට අපට දුකේ නිදහස් වීමටයි ධර්ම දේශනා කළ තියෙන්නේ. අපි කොයිතරම් දුරට දුකේ නිදහස් වෙනවාද කියන කාරණය තීරණය වෙන්නේ අපි කොයිතරම් දුරට අපේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය අඩු වුණාද කියන කාරණය මත. බොහෝ දෙනෙක් බාහිර ලෝකයේ සාර්ථකත්වය බලන්නේ කොයිතරම් ධනිය තියෙනවද, කොයිතරම් ඥාති මිත්‍රාදීන් ඉන්නවද, කොයිතරම් උගත් කෙනෙක්ද, කොයිතරම් භවෝග සම්පත් තියෙනවද. මෙන්න මේ තුළින් තමයි ලෝකයේ බොහෝ දෙනෙක් සාර්ථකත්වය බලන්නේ. නමුත් ඒව ළමක අය වුණත් පින්නතුනේ ජීවිතයේ සතුට අහිමි කරගෙන ජීවත් වෙන අවස්ථාවට දැක ගන්න පුළුවන්. ජීවිතයේ සතුට සැනසීම තීරණය කරන ප්‍රධානම සාධක තමයි තමන්ගේ හිතෙන් කොයිතරම් දුරට ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල් මුල් අඩු වුණාද කියන කාරණය. එහිදී එකතකින් දානය දීමෙන් ලෝභය ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රිය වැඩි වීමෙන් හිතේ තියෙන ద్వේෂය, අමනාපය දුරු කරගන්න පුළුවන්. ඒ වගේමයි පිනොතින මෛත්‍රිය දිනු කරන කෙනාගේ ළඟ මෛත්‍රිය විතරක් නෙමෙයි, ඔහුගේ ළඟ කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ හතරට කියන්නේ සතර බ්‍රහ්ම විහරණ කියලා. බ්‍රහ්මයන් වාසය කරන බ්‍රහ්ම විහාර හතරක් විදිහට දේශනා කළේ. ඒ නිසා අප කැමතිනම් මේ මනුස්ස ලෝකයේ මේ මිහිමත බඹලොවක් නිර්මාණය කරගන්න. ඒ සඳහා අප විසින් කළ යුතු ප්‍රධානම දේ තමයි සීල සත්ත්වෝ සුවපත් වෙත්වා කියන මෙත්සිත වඩන්න. මේ ලෝකේ ඉන්න බොහෝ සත්‍යයන් මීට කලින් ආත්ම භාවල අපේම දරුවන්, ඥාති මිත්‍රාදීන් වල හිටියයි. පිට කියලා කිසිම කෙනෙක් ගන්න කෙනෙක් මනුෂ්‍යයන් අතර විතරක් නෙමෙයි සත්‍යයන් අතරවත් නැහැ පින්තුනි. ඒ තරම් අනාදිමත් කාලයක් අපි ආපු මේ සසර ගමන් මගේදී මේ බොහෝ දෙනෙක් අපේ දරුවන්, අම්මල තාත්තලා, ඥාති මිත්‍රාදීන් වල හිටියයි. එනිසා මේ බොහෝ දෙනෙක් මානසික දුක් පීඩා විඳනයි පින්තුනි. ඒ හැම දිනාටම අපි මේ සිතින් සෙත් පතන්නට ඕන. එයාගේ තියෙන දුක් පීඩා දුරු වෙලා එයා මහසුවෙන් සුවසේ ජීවත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕන. වැරදි අදහසයිතෝ ලෝකයට හානි කරන්න ඉන්නවනම් එයාගේ මානසික පරිවර්තනයක් වෙලා එයාගේ යහපත් සිතුවිලි ඇති වෙලා ලෝකයට වැඩ හිත සිදු කරන, හිත වැඩ සිදු කරන අය බවට පත් වෙන කියලා අපි ප්‍රාර්ථනා කළ යුතුයි. අපිට පුළුවන් මට්ටමින් ඒ අය තප යහපත ප්‍රාර්ථනා කළ යුතුයි. එනිසා පින්තුනේ මේ ආධ්‍යාත්මික ගමන් මඟ විවර කෙරෙන බුදුදහමෙන් දැක්වෙන ප්‍රධානම අනුශාසනයක් තමයි මෛත්‍රී සිතුවිල්ල දිනු කිරීම කියන කාරණය. එනිසා පින්වත්නි අපි මේ වැඩසටහන ආරම්භයේදී ටික වේලාවක් මෙත් සිතුවිල්ල, මෛත්‍රී භාවනා දිනු කරන උත්සාහ ගනිමු. ඒක අපේ මානසික සැනසීම සඳහාත් අපේ කුසල දිනවීම සඳහාත් අපේ ලෞකික කුසලයේ වර්ධනය කරගෙන ලෝකෝත්තර කුසලයට පිවිසෙන තියෙන සමත කමඨණක් විදියට දහම තුල දේශනා කළා තියෙනවා. එනිසා පින්වත්නි අපි දැන් ඒ සඳහා සෝදානම් වෙමු. ඔබ සිටින ඉරියව්වේ වඩාත්ම පහසුවෙන් ඉඳගෙන අපි දැන් මේ මෛත්‍රී සිතිවිල්ල දිනු කරන්න උත්සාහ ගනිමු. හොඳයි පින්වත්නි අපි මෛත්‍රී භාවනා වැඩිමතයි බලාපොරොත්තු වෙන්නේ. ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තියාගනිමු. වම් මතෝඩින් දකුණුමද තියාගෙන දෙනෙත් අඩවන් හෝ තියාගෙන භාවනාවට අපි සෝදානම් වෙමු. මුලින්ම තමන් ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. දෙපා සිට හිස දක්වා, හිස සිට පාදාන්තය දක්වා ඉඳගෙන සිටින ඉරියව්ව ගැන සතිමත් වෙමු. තමන්ට දැනෙනවා හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව විවිධ අරමුණු කරා යන තමන්ගේ හිත සති නිමිත්තට අපි ගනිමු. පරිමහන් සතින පට පෙත්වා කියපු විදියට හිත මුඛය අභිමුවට අපි සිහිය මුඛය අභිමුවට ගෙනල්ලා නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියපු විදියට නාසයෙන් කෙළවර හෝ උරුතල් ආශ්‍රිතව වර්තමානයේ තුල හිත තියාගනිමු. මේකට කියන්නේ සති නිමිත්ත කියලා. වර්තමානිය තුළ සති නිමිත්ත පවත්වා ගැනීමෙන් අපි දැන් මෙත් සිතිවිල්ල දිනු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. නෙමයි ස්ථානයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. මෙම නිවසෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා.

සුවයට පත්වෙත්වා. උඩ දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. යට දිසාවෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ලොව වෙසෙන සියලු සත්වයන් මගේම දරුවන් මගේම ඥාති මිත්‍රාදීන් සේ දකිමි. ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. සුවපත් වෙත්වා. සුවපත් සුවපත් වෙත්වා. වෙත්වා සෞ සත හැම කල නිදුකී.

දැන් අපිට අපේ වටාපිටාව යම් කිසි දෙයක් තියෙනවා කියලා තේරෙනවනේ. දැන් අර සම්දේ එන විදිහට ඒ දොල ගලා යනවා. මේ කුරුල්ලන්ගේ නාදය තියෙනවා. මේ අපේ ඇස් ඉදිරිපිට යම් කිසි පිටසක් ඉන්නවා. ඒ වන්ම තමන්ගේ කායට යම් කිසි පහසක් ලැබෙනවා. දැන් මේ කාරණා ටිකක් ගැන අපි හිතනවා නේද? තොටේ හිතනකොට අපිට පේන්නේ මේ මොහොතේ ලෝකයක් තියෙයි කියලා. මේ භෞතික ලෝකයේ තියෙයි කියලා තමයි හිතෙන්නේ අපිට. ඒක සම්මුති සත්‍යනම හරි පේනොතුනි. ඒ සම්මුති සත්‍ය තුල තමයි අපි පුඤ්ඤාභි සංඛාරාදිය සිද්ධ කරන්නේ. අපි අකුසල කරන්නේ අපුඤ්ඤාභි සංඛාර සිද්ධවන්නේ ඒ සම්මුති සත්‍ය තුල ඉඳගෙනමයි. අපි ආනෙන්ජාභි සංඛාර අරෝපාචර ධානය ලැබුවත් ඒ ලබන කොටත් කිසියම් විදියක මේ පරිසරය ගැන අපි අවබෝධයක් තියෙනවා. නමුත් වෙනතුනේ මෙන්න මේ සිතාගෙන සිටීමට කියන්නේ භවය කියලා. අපි යමක් සිහි කරනකොට රූප ශබ්දාදී අපි මතක් කරගන්නවා නම් මේ වෙලාවේ තියෙන රූපයක් ඇතැයි කියලා අපි හිතනවා නම් ඒකට කියන්නේ භවය කියලා. භවය කියන්නේ ඇති බව. පාලියෙන් බෝ කියන ධාතුවෙන් හැදෙන මේක. වෙනවා කියන එක බීන් කියන එක. මේ භවය කියන එක පින්නතුනේ යථාර්ථයක් නෙවෙයි. මේ භවයේ මුල තමයි අවිද්‍යාව කියන එක. අපි හිතන් ඉන්නේ ඇත්තටම මේ මොහොතේ ලෝකයේ තියෙන විදිහට අපි මේ අත්විඳින්නේ කියලා. හරියට එක සරල උදාහරණයක් කිව්වොත් දැන් මේ මෙතන ඉඳන් වා කල්පනාය මහගෙන ඉන්නවනේ මේකේ කාරණා ටික. දැන් අපි කෑම කනකොට අපි කෑම කන වෙලාවේදී කටට රසයක් දැනෙනවනේ. දිවට රසයක් එනවා. දිවට රසයක් දැනෙනකොට අපි බලන්නේ පිඟාන දිහා. නැත්තම් අපේ කෑම හෝ බීමක් තියෙන වීදුරු හෝ පිඟාන දිහා තමයි බලන්නේ. අපිට හිතෙන්නේ මේ වෙලාවේ රස දැනෙන්නේ මේ පිඟානේ නැත්තම් කෝප්පේ වීදුරුවේ තියෙන ආහාර පාන වල රසය දැනෙන එක. එහෙම නැත් හිතෙන සාමාන්‍ය අපිට. ඇත්තටම පින්නතුනි මේ මොහොතේ අපිට රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමද? මේ මොහොතේ ඔබේ දිවට කෑමක් ගන්නකොට කටින් හපන වෙලාවේ දිවෙන් රස දැනෙන වෙලාවේ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමද? පිඟාන තියෙන කෑම නෙවෙයි. පිඟානේ කලින් තිබ්බ කෑම. දැන් තියෙන කෑම නෙවෙයි. හැබැයි මේ මොහොතේ ඔබට රස දැනෙන්නේ අර කෙලස් එක්ක මිශ්‍ර වෙලා කටේ තියෙන කෑම ටිකේ රස තමයි එන්නේ. ඔබට හැබැයි කාදාවක් හිතලා තියෙද ඒ රස දැනෙනකොට අර කෙලස් එක්ක මිශ්‍ර වෙලා තියෙන වමනයක් වගේ ආහාරය ඔබට හිතට මැවිලා තියෙද කවදාද? දැන් මේ කිව්වොත් තමයි මතක් වෙන්නේ. නැත්තම් හැමදාම හිතෙන්නේ කොහොමද? රස දැනෙනකොටම දැනෙන්නේ මේ පිඟාන තියෙන ලස්සන කෑම ටිකේ කියලානේ. හැබැයි ඇත්තටම බලන්න ඔබට දිවට රස දැනනකොට රස දැනෙන්නේ අර පිඟාන තියෙන කෑමද? නෑ, පිනොත්නේ පිඟාන තියෙන කෑම නෙවෙයි, පිඟානේ කලින් තිබ්බ කෑම. දැන් මේ කෑම ටික කොහෙද තියෙන්නේ? දැන් කටේ තියෙන්නේ. ඒ කටේ තියෙන කෑම ටික පිනොත්නේ අර පිඟාන තියෙන කෑම වගේ ලස්සනද? එළියට ගත්තොත් මොකද වෙන්නේ? ඔව්, අපට අප්‍රියයි නේද? ආයි කටට දානවා හිතෙන්නේ. නමුත් අපි හැමදාම හිතුවේ කොහොමද කෑම කනකොට? අර ඉස්සරහා දිගාන දිහා බලාගෙන තමයි කෑම කෑවේ. අන්න ඒ උපමාවම තමයි පෙන්නතුනි අපේ ජීවිතේ මෙතෙක් කලක් අප සැප දුක් විඳනම් ඒ විඳිනකොට ඉස්සරහා රූපය දිහා බලාගෙන තමයි සැප දුක් විඳින්නේ. අපි වාහනේ යනකොට වාහනේ ඩ්‍රයිව් කරන කෙනෙක් නම් වාහනේ ඉඳලා තමන් වාඩි වෙන සීට් එකේ ඉඳලා ඈතට මීටර 50 100ක් ඈත බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. හැබැයි තමන්ගේ වාහනේ රෝද ටික තියෙන කොහෙද? රෝද ටික පිටපස්සේ තියෙන්නේ. අපි රෝද ටික බලාගෙන ඩ්‍රයිව් කරන්නේ. රෝද ටික බලාගෙන අපිට ඩ්‍රයිව් කරන්න මේ අපි ඉස්සරහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. හැබැයි අපි ඉන්නේ මීට මොහොතකට කලින් දැකපු තැන තමයි දැන් හිටගෙන ඉන්නේ. මොහොතකට කලින් අපි පසුකල ගිහපු තැන හිටගෙන ඉඳලා අපි ඉස්සරහා බලාගෙන තමයි අපේ වාහනය පදවන්නේ. අනේ වගේම තමයි වෙනදන අපේ ජීවිතය. අපි මේ ඇසට රූපයක් දකිනවා කියන්නේ ඇත්තටම දකින අවස්ථාවක් නෙවෙයි ඒක දැකලා තේරුම් ගන්න අවස්ථාව. ඇසට රූපයක් පතිතන අවස්ථාව ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පස්සඤ්ඤා වේදනා රූප සංඥා රූප සංචේතන කියලා මේ ස්කන්ධ පංචක අවස්ථාව. මේ අවස්ථාව තුල අපට රූපයේ බලන්න පුළුවන් වර්ණ රූපයේ ඇහැට ආග්‍රහණය ඇහැට ග්‍රහණය කරගන්න පුළුවන්. හැබැයි ඒක අපි දැනගන්න කොට දැනගන්නේ චක්කු විඥාණයෙන් නෙවෙයි ඒක අපි දැනගන්නේ මනෝ විඥාණයෙන්. මනෝ විඥාණයෙන් ඒක දැනගන්න කොට ඒ මනෝ විඥාණයට පාදක වෙච්ච ඇස රූපය චක්කු විඥාණය චක්කු සම්පස්සය චක්කු සම්පස්සය වේදනා රූප සංඥා රූප සංචේතන විපාක මනෝ ධාතු විපාක මනෝ විඤ්ඤාණ ධාතු කියලා මේ අවස්ථා ගාන පසුකල ගිහින් තැනක තමයි මනංච පටිච්ච ධම්මේ චෝප්පජ්ජති මනෝ විඤ්ඤාණ කියන මට්ටමෙන් අපි මේක තේරුම් ගන්න අවස්ථාව. ඒ තේරුම් ගන්නකොට ඊට පාදක වෙච්ච මුල් අවස්ථාව සියල්ලක්ම පසුකල ගිහිලා තියෙන ඒවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට අවිද්‍යාව සහ විද්‍යාව නැත්තම් ප්‍රඥාවන්ත භාවය සහ මෝඩකම කියන මෙන්න මේ දෙක අපි පැහැදිලිව හඳුනා ගන්නට ඕන. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් තාක් ලෝකේ දුක සංවේගයක් සංතාපයක් එනවා නම් ඒ එන්නේ අනුවන තැනැත්තා වෙතයි ප්‍රඥාවන්ත නුවණැති තැනැත්තා වෙත දුක සංතාපයක් කනගාටුවක් එන්නේ නැහැ කියලා. එහෙනම් අපි ජීවිතේ යම්තා දුක් විඳනවා. මානසිකව යම්තාකව සංතාපයක් සිතර විඳනවා. ඒ ඔක්කොම විඳලා තියෙන කොහොමද? අර නිරුද්ධ වෙච්ච රූප ශබ්ද ගන්ධ රස පොට්ටප්ප කියන මෙන්න මේ කරුණු ඇතැයි කියලා හිතාගෙන ඉන්න නොදැනීම නිසා අවිද්‍යාව නිසා මෝහය නිසායි අපි මෙතෙක් දුක් විඳින්නේ. එතකොට අපට එක මොහොතක් හරි සිහි කරන්න පුළුවන් නම් යමක් මතක් කරනකොට ඔබේ දරුවා ගැන මතක් කරනකොට වෙන්න පුළුවන් ඔබේ නිවස ඔබේ ඥාතීන් ඔබේ ඉඩම ඔබේ රැකියාව ඔබත් එක්ක ඉගෙන ගත්තු අය ඊයේ රෑට කෑම කාපුවා අද උදේට කෑම කාපුවා මේ කුමන හෝ දෙයක් ඔබ හිතනකොටම ඔබ දක්ෂනෝතින් මේ මම මට මේක හිතෙන්නේ රූපය පොඩ්ඩක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මම මේ අවස්ථාවේදී මගේ මනෝ විඥාණයෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතරකින් මම මේක තේරුම් ගන්නේ. ඒ තේරුම් ගන්න එකට අර රූපය පොඩ්ඩක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනකයි මම මේක තේරුම් ගන්න කියලා හේතුවක් මොකද වෙන්නේ? අර බාහිර දෙයකින් තමන්ට දුකක් එන්නේ නැහැ. ඊකන් සරල උදාහරණයක් කියන්නම්. අපි රාත්‍රී කාලේ අහස බලනවා. අහස බලනකොට සමහර තාරකා ඈත ඉඳලා ආලෝකය ආපු තාරකා. සමහර ඒවා තාරකා නෙවෙයිව ගැලැක්සි ඒවා මණ්ඩාකින වෙන පුළුවන්. ඒ ගැලැක්සියකින් ආලෝකය මේ පොළොවට පතිත වෙනකොට අපේ ඇහැට පතිත වෙනකොට ඇතැමිට වර්ෂ 100 ගානකට කලින් නිකුත් වෙච්ච ආලෝකයක් තමයි දැන් අපට දැනෙන්නේ. අපට පේන්නේ. ඒ පේන අවස්ථාවේදී අර නිකුත් වෙච්ච ආලෝකය නිරුද්ධ වෙලා විතරක් නෙවෙයි ඇතැමිට ඒ ආලෝකය නිකුත් වෙච්ච ග්‍රහ තාරකාවත් මේ වෙලාවේ තිමුණු තැනවත් නැති වෙන පුළුවන්. විනාශ වෙච්ච එකක් වෙන පුළුවන්. එතකොට අපි දැනගත්තොත් මේ අහස තාරකා බලනකොට එතනේ තාරකාව නැහැ කියලා අපි දැනගත්තොත් දැන් මේක නිරුද්ධ වෙච්ච එකක් කියලා දැනගත්තොත් අපට ඒ තාරකාව ගැන ආසාවක් හටගන්නවද? අනේ ඒ තාරකාව මගේ කරගන්න ඕනේ ඒ තාරකාවට මම යන්න ඕන කවදා හරි එහෙම ආසාවක් හටගන්නවද? අපිට කවදාවත් එහෙම ආසාවක් හටගන්නේ අපි දන්නේ ඒක එතන නැහැ කියලා. එමෙපිනුත් මේක මේ භෞතික ලෝකයක් නැහැ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. භෞතික ලෝකයේ සතර මහා භූත රූප එකතු වීමක් තියෙනවා. ඒ එකතු වෙච්ච දේ තමන් තමන්ට අත්දැකීමට ලැබෙන්නේ තමන්ගේ ආයතන වලට ඇස කන ආදී ආයතන වලට සාපේක්ෂව. ඒ තමන්ට පේන ලෝකය වෙනත් කෙනෙකුට වෙනස් වෙන පුළුවන්. තමන්ට පේන ඇහෙන ලෝකය තමන්ගේ ආයතන වලට සාපේක්ෂව නිර්මාණය කරගන්න ලෝකයක් නිසා ඒක සැබෑ ලෝකයක් නෙවෙයි. ඒක පුද්ගලයෙන් පුද්ගලයට වෙනස්. ඒක සත්‍යයෙන් සත්‍යයට වෙනස්. ඒක එකම පුද්ගලයා ගත්තත් එකම මොහොතක ඉඳලා තවත් මොහොතකට යනකොට ඒක වෙනස්. ඒ රූපය නැතයි කියලා බුදුදහමේ කියන්නේ රූපස්කන්ධයක් මනවනවා. හැබැයි ඒ රූපස්කන්ධය පුද්ගලයට සාපේක්ෂ දෙයක්. පුද්ගලයාට උනත් ඒ අවස්ථාවට අනුරූපව තමන් නිර්මාණය කරගන්න ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකයේ තියෙනවන්නේ තමන්ගේ අස ආදී ආයතන වල සාපේක්ෂව. අස ආදී ආයතන නිර්මාණය වන්නේ මේ මොහොත තමන්ගේ හිතේ තියෙන අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිම්බති ලක්ෂණ නොදැනීම ආදී හේතු පාදක කරගෙනයි ආයතන ටික හැදෙන්නේ. ආයතන වල සාපේක්ෂවයි ලෝකේ නිර්මාණය වෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ බාහිර තියෙන ලෝකයට අනුමයි මට පේන්නේ කියලා. ඇත්තෙන් පිනොත් මේක නෙවෙයි වෙන්නේ. තමන්ගේ ඇසට සාපේක්ෂවයි බාහිර ලෝකෙට පේන්නේ. දැන් ඔබ ඇස බලනකොට ගහක් ඇතැම් විට ඔබට කුරුල්ලෙක් පේන්න පුළුවන්. තවත් කෙනෙක් කියන පුළුවන් ඔබට ඒ කුරුල්ල පේන්නේ නැහැ. ඔහුගේ ඇහැ එච්චර තියුණු නැහැ. දොර පේන්නේ නැහැ. ඔබට දැන් මේ වර්ණ ටික වෙනස්කම පේනවා. තවත් කෙනෙක් වර්ණ අන්ධතාවයෙන් කෙනෙක් කියනවා ඔහුට මේ වර්ණය වෙනස පේන්නේ නැහැ. ඔබට ඥානක් අනුක රසයක් දැනෙනවා. ඇතැම් කෙනෙක් ඇතැම් වෙල දිවේ සල්ලි කර්මයක් කලින් යට උරු කිසිම රසයක් දැනෙන්නේ නැහැ. එතකොට මොකද සත්‍යය? මේ සම්මුති සත්‍ය තුල පිනතුනේ සත්‍ය තීරණය වන්නේ පුද්ගල බද්ධවේක සාපේක්ෂ දෙයක්. ඒ රසය කෙසේ වෙතත් අපි පරමාර්ථ සත්‍යයට යනකොට සම්මුති සත්‍ය මොනවා පරමාර්ථ සත්‍යයට යනකොට රස තිබ්බා හෝ නැති වුණා හෝ අපි ඒක භුක්ති විඳින අවස්ථාවේදී ඒ රසය කියන එක රූපස්කන්ධයට ඇඳි දෙයක්. රූපස්කන්ධයේ සපුරාම නිරුද්ධ වෙච්ච තැනක අපි මනෝවිඥාණයෙන් අපේ අතීත අත්දැකීම් වලට අනුව නිර්මාණය කරගන්න ලෝකයකයි අපි මේ භුක්ති විඳින්නේ. එතකොට මේ ලෝකයේ භුක්ති විඳින අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම පිනතේ රූපස්කන්ධයෙන් නිරුද්ධ වෙලා තියෙනවා. යම දකින අවස්ථාව සහ දැනගන්න අවස්ථාව කියන එක දෙකක්. දකින අවස්ථාව කියන්නේ කර්ම විපාක මට්ටමේ අවස්ථාව. දකින අවස්ථාවේදී වර්ණ රූපේ ඇහැට පතිත වෙනවා. හැබැයි ඒ වර්ණේ දැනගන්න අවස්ථාව කියන්නේ චක්කු විඤ්ඤාණ අවස්ථාව නෙවෙයි, ඒක මනෝ විඤ්ඤාණ අවස්ථාව. අහන අවස්ථාව විපාක මට්ටමේ අවස්ථාව, ඒක සෝත විඤ්ඤාණ අවස්ථාව. හැබැයි දැනගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි, දැනගන්නේ මනෝ විඥාණය. එනිසායි ධර්මයේ සඳහන් කරන්නේ න පංචහි විඥානේ හි කිංච ධම්මං පටිවිදහනාති අඤ්ඤතර අවිනිපාතමත්තා කියලා. මේ පංච විඥාණයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන. මේ දේවල් වලින් අහන්න පුළුවන්, දකින්න පුළුවන්, රස වැටහෙන්න පුළුවන්. හැබැයි මේ කිසිම දෙයක් දැනගන්න බෑ. දැනගන්නේ නිතරම මනෝවිඥානය. චක්කු විඥාන, සෝත විඥාන ආදී සඳහන් කරන අවස්ථාව, ඒ අවස්ථාව පින්නතුනේ විපාක මට්ටමේ අවස්ථාව. ඒ විපාක මට්ටම කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි. එක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂා සාගතය මට්ටම අවස්ථාවක්. ඒ අවස්ථාවේ තියෙන විඥානයේ සිතක් ගැන සඳහන් කරන්නේ පකටි පරිසුද්ධ මිදම් විඥානං. නැත්නම් පවස්තර මිදම් භික්ඛවේ චිත්තං කියන්නේ මෙන්න මේ විපාක මට්ටමේ විඥානය. ඒ විපාක මට්ටමේදී චේතනා සමුදායක් තියෙනවා. ඒ චේතනාව කිසිම එකක් කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ උපේක්ෂා සාගත මට්ටමේ වේදනා චේතනා. එහෙනම් අපි සැප හෝ දුක විඳින්නේ අර විපාක මට්ටමේ අවස්ථාව නිරුද්ධුණාට පස්සේ නව කර්ම විදියට අවිද්‍යා පාදකව ඊළඟට ඇතිවන අවස්ථාවේදී තමයි අපි ඒකේ සැප දුක් විඳින්නේ. අන්න ඒ නිසා තමයි පුද්ගලයාගේ පුද්ගලයාට අරමුණු පිළිබඳව සැප හෝ දුක වෙනස් වෙන්නේ. සැප හෝ දුක කියන කාරණේ බාහිර රූපයක් මත යැපෙනවා නම් ඒ රූපයක් දකිනකොට හැම කෙනාටම සමාන වද්දකින් ලැබෙන්න ඕනේ. දැන් මේ ප්‍රතිමා වහන්සේ දකිනකොට ඔබට ශ්‍රද්ධාව සතුටක් ඇති වෙනවා. හැබැයි ඇතමිට වෙනත් ආගමික කෙනෙක් බුදුදහම ගැන කිසියම් අමනාපයක් තියෙන කෙනෙක් මේක බැලුවොත් ඔහුට ඔබට දැනෙන සතුට ලැබෙනවද? ඔහුට ඔබට ලැබෙන සතුට ප්‍රසාදෙ ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ රූපයෙන් ආපු දෙයක් නෙවෙයි මේ ශ්‍රද්ධාව සතුට හෝ අමනාපය කියන දේ. ඒක තමන්ගේ චේතනාව වෙන දේවල්. නදී කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්පරාගෝ පුරිසත්ත කාමෝ තිට්ඨාන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ ආදිවාසීන් සඳහන් කරනවා ලෝකේ තියෙන විසිතුරු දේවල් කාමයන් නෙවෙයි. ඒව රාගයන් නෙවෙයි, ඒව ද්වේෂයන් නෙවෙයි. සංකප්පරාගෝ පුරිසත්ත කාමෝ මේ පුරුෂයාගේ කාමයේ සංකල්ප වලින් හට ගන්න දෙයක්. තමන්ගේ සිතුවිලි අනුව නිර්මාණය කරන දෙයක්. යම් කිසි හඬක් අහනකොට දැන් අපි කියමු මෙතන කීප දෙනෙක් ඉන්නවා. ඉන්නකොට එක්කෙනෙක් ඇවිල්ලා බනිනවා. ඇතැම් විට තමන්ට බනින්න පුළුවන්. තමන්ට බනිනකොට ටිකක් කේන්ති යනවා. හැබැයි තමන් එක අමනාප වෙච්ච කෙනෙක් එතනම ළඟ ඉන්නවා. එයාට තරවගේ අමනාපයක් හට ගන්නවා. අපිට බනිනකොට යාන සතුරුයි සමාට අපිට බනිනකොට. එතකොට අර අපට හිතෙදවීම ආවේ වචනේ නම් ඒ වචනේ ඇහෙනකොට මට දුක විඳිනා වගේම මට දුක ලැබෙනා වගේම මාත් එක්ක අමනාප කෙනාට තේ දුක ඉන්නවා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. යාය දැමිට සතුරු වෙනයිද කිව්වා. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නේ මේ භාෂාව දන්නේම නැති කෙනෙක් වචනයක්වත් තේරුම දන්නේ නැති කෙනෙකුත් එතන. ඔහුට සතුටක් හා දුකක් දෙකක්ම නැහැ. ඔහුට මධ්‍යස්ථ හොයි. එතකොට පේනොත්නේ මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස මේ වගේ දේවල් වලින් කිසිම දවසක සැපක් හා දුකක් බාහිර නැගෙන්නේ නැහැ. ඒ සැප හෝ දුක කියන දේ අපේ මනසේ ස්වභාවයට අනුව, අපේ අත්දැකීම් වල ස්වභාවයට අනුව, අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට තමයි අපි මේ සැප හෝ දුක අපි කරගන්නේ. අප කරගන්නේ. එහෙනම් මෙන්න මේක තේරුම් ගත්තොත් පින්නතුනේ තමන්ට තේරුම් ගන්න පුළුවන් දුකේ නිදහස් වීම කියන්නේ මොකක්ද කියලා. ඇසට රූපයක් පේනකොට ඒ රූපයේ බාහිර තියෙන දෙයක් මට මේ වෙලාවේ පේන්නේ කියලා හිතුවොත් හරියට ඒක අර පිඟානේ කෑම ටිකේ රස දැනෙනකොට මේ පිඟානේ කෑම රස දැනනවා කියලා හිතනවා වගේ. එතකොට අප ඇහැට දකින්න රූප ශබ්ද ආදිය ගැන අනෝබෝධෙන් හිටියොත් අවිඤ්ඤාසගත හිටියොත් මොකද වෙන්නේ? අපි ඒ බාහිර රූපය තුල අපේ විඥානය බැසගෙන තියෙන එකට කියන්නේ රූපය විඥානට්ඨියක් වෙනවයි කියලා. අන්න ඒ බාහිර රූපය තුල හිට බැසගත්තොත් මොකද වෙන්නේ? ඒ බාහිර රූප වෙනස් වෙනකොට ඒ වෙනස් වීමේ පමණට ඊට අපේ තියෙන කැමැත්ත ප්‍රමාණයට අපට දුක් විඳින වෙනවා. එහෙනම් දුකේ නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? ඇස කන ආදී මේ ආයතන වලට රූප ශබ්ද ආදී පතිත වෙනකොටම අපි දක්ෂ වෙන්න ඕන දැනගන්න මේ නිරුද්ධ වෙච්ච දෙයක් මේ දැනගන්න කියලා. මෙන්න මෙතෙන්දී පංචස්කන්ධය සහ පංච උපාදස්කන්ධය කියලා දෙකක් තියෙනවා. සංයුත නිකාය කන්ද සංයුත්තේ කන්ද කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය දක්වනවා පංචස්කන්ධය කියන මොකද්ද, පංච උපාදස්කන්ධය කියන මොකද්ද කියලා. පංචස්කන්ධය කියන්නේ මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ අතීත, වර්තමාන, අනාගත, දුර ළඟ, හීන, ප්‍රණීත, සුඛම, වලාරික ආදී වශයෙන් දක්වන විග්‍රහය. එතකොට ඒකේ මුල් ස්වභාවය පංචස්කන්ධ මට්ටමෙන් තියෙන්නේ. හැබැයි අප නිතරම මුල් ස්වභාවයෙන් නෙවෙයි ගන්නෙ. අපි ඒක නිතරම ගන්නෙ සාසවා උපාදානිය කියලා විදියට. ඒක ආශ්‍රව සහිතව ඇසුරු කරන්නේ, උපාදාන සහිතව අපි ඒක ඇසුරු කරන්නේ. අන්නේ ඇසුරු කරනකොට ඒ රූපස්කන්ධය රූප උපාදානස්කන්ධයක් වෙනවා, වේදනාස්කන්ධය වේදනා උපාදානස්කන්ධයක් වෙනවා. එතකොට අදාප ඉන්න මානසිකත්වයේ තුල මේ අවිද්‍යාව සාගතව බාහිරට නැඹුරු වෙලා ඉන්න අපේ මානසිකත්වයේ තුලදී අපට කිසිදාක මේ පංචස්කන්ධය අර විපාක මට්ටමින් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. නිතරම අපි ඒක තේරුම් ගන්න එක නිරුතුණාට පස්සේ අපේ අවිද්‍යාව නැමැති කෝණයට දාලා තමයි අද හිතන්නේ. එහෙම හිතනකොට අර පංචස්කන්ධය අපේ ලෝකෙට එන්නේ සාස්ව උපාදානිය කියන විදියට උපාදාන ස්කන්ධ පංචකයක් විදියටයි Tamante හද මුණගෙන්නේ. එතැන් මේක පස්සේ සමති දර්ශනයෙන් වඩන්න පුළුවන්. අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් වඩන්න පුළුවන්. වැඩුවත් වඩන්නේ මුලින් අවිද්‍යාවෙන් අරගෙන තමයි සාස්ව උපාදානිය කියන විදියට අරගෙන තමයි අපි නැවත ඒක අනිත්‍ය ආදී වශයෙන් බලලා ඒකට තියෙන අසහන නැති කරන්නේ. ඇයිම හේතුව අපේ ළඟ මේ මොහොතේ අවිද්‍යාව අනුසය වශයෙන් හොති වෙන නිසා. ඒක හරියට බෝත් කිසියම් බෝතලයක් තියෙනවා. සීනි ටීකුත් ළඟ තියෙනවා. දැන් අපි මේ බෝතලයට සීනි දාන බලන් ඉන්නේ. එතකොට මේ බෝතලයට අපි මොකද කියන්නේ? අපි කියන්නේ සීනි බෝතලේ කියලා. ඇයි ඒකට සීනි බෝතලේ කියන්නේ? කඩෙන් ගන්න බෝතල් වල සීනි තියෙනවද? නෑනේ, නිකන් බෝතලෙන්නේ ගන්නෙ. ඒ බෝතලේ අපි ගෙනාවට පස්සේ අපේ අතේ සීනි තියෙනවා නේද? ඒක සීනි බෝතලේ වෙනවා. අපේ අතේ ලුණු තියෙනවා නේද? ඒක ලුණු බෝතලේ වෙනවා. අපේ අතේ තේකොළ තියෙනවා නේද? ඒක තේකොළ බෝතලේ වෙනවා. අපේ අතේ කෝපි නම් ඒක කෝපි බෝතලේ වෙනවා. අන්න ඒ වගේ තමයි ස්කන්ධ පංචකය පිළිසිදුව තියෙනවා අපේ හිතේ තියෙන අවිද්‍යාව නිසා. අවිද්‍යාව භව සංහනක් අපේ ලෝකෙට වැටෙනකොට අර පිරිසිදු උතුණ ස්කන්ධ පංචකයට කියනවා සාස්ව උපාදානිය කියලා. ඒක කෙලෙස් සහිත අවිද්‍යාවෙන් මිශ්‍ර වෙච්ච එකක්. අන්න ඒ රූපය තමයි අර අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං කියන ඒ පටිසම්පාද විග්‍රහය තුල තියෙන රූපස්කන්ධය. ඒ කම්මේ ලෝකේ නරගත්තු අවිද්‍යාව පාදකව අපි නිර්මාණය කරගත්තු මේ රූපය. ඒ නිසා එකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? අවිද්‍යාව තුල ඉඳගෙන අප මේක නැවත නැවතත් වඩන්නට ඕන. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, චක්කු සංපස්ය අනිත්‍යයි, චක්කු සංපස්ඥා වේදනා අනිත්‍යයි, රූප සංඥා අනිත්‍යයි, රූප සංකේතන අනිත්‍යයි කියලා නැවත නැවතත් අපේ සිත භාවිත කරන්නට ඕන. මෙන්න මේ භාවිත කිරීමට කියනවා විපස්සනා භාවනාව කියලා. විදර්ශනා භාවනාව කියන්නේ මේක. ඒ විදර්ශනා භාවනාවට එන්න නම් මෙන්න මේ සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදියට මෙන්න මේ දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම පිළිබඳව තියෙන අත්ථි භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාත්මා ලෝකෝත්තර මග්ගංගා කියන අර සම්මා දිට්ඨියේ දෙවෙනි පියවර දැක්මක් විදියට සුතමය ඥාණයෙන් අපි දැනගෙන තමයි මේ ගමනේ අපි මේ පුරුවේ යෙදෙන්න ඕනේ. එතකොට අපි දැනගන්නට ඕන ඇසට රූපයක් පේනකොට ඒ පේන රූපය මේ මොහොතේ පේන රූපය කියලා හිතුවොත් ඒ කියන්නේ තමන් අවිද්‍යාවෙන් ඉන්නේ, තමන් බාහිර රූපේ විසින් පාලනය කරනවා, තමා දුක තුල වැසගෙන ඉන්නවා කියන එක දැනගන්නට ඕන. ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දය අහනකොට, නාසයට ගඳ සුවඳ, දිවට රසය, කයට පහස දැනෙනකොටම අපි දක්ෂනවා තියෙන මේ දැනගන්නේ රූපස්කන්ධය නෙවෙයි. ඒක නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඥාණය මේක දැනගන්නේ. ඒ දැනගන්න මනෝවිඥාණය පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දෙයක් කියලා ඒ ඒ තැනම විපස්සනා කරනවා නම් තත්ත්ව විපස්සතේ කියපු විදියට අන්න අපි දැක්ක වෙනවා. ඒ කාතකින් බාහිර රූපයෙන් මෙදෙනවා, අනිත් අතින් ඒ රූපය මෙනෙහි කරන අභ්‍යන්තර චෛතසික වලින් චිත්ත චෛතසික ටික තුළුනොත් තමන් නිදහස්වන්නට දැක්ක වෙනවා. මෙන්න මේක තමයි අප වෙතින් ඇති කරගත් යුතු දර්ශනය. මෙන්න මේ දර්ශනයට තමයි අපි පැහැදෙන්න ඕන. දුක්ඛෝපනේ සා සද්ධා කියන්නේ මෙන්න මෙතන. දුකේ හට ගැනීම හා නිරෝධය නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමෙන් ඇති වෙන සද්ධාව කියන්නේ මේකයි. මේ සද්ධාව හටගත්තොත් අපට බුදුහාඳුරන්ගේ දර්ශනය, උන්වහන්සේගේ අවබෝධය, උන්වහන්සේගේ අනාවරණය පිළිබඳව අප්‍රමාණ ප්‍රසාදයක් හටගන්නවා. දුකෙන් නිදහස් වෙන්න මෙන්න මේ ගමනේ මම වේගයෙන් ඉක්මනටම යන්නට ඕන. ඇයි මේ ගමනේ මා යා යුත්තේ? ඇයි මේ දර්ශනයට අනුව මගේ දිවිපැවැත්ම ධාරණිකව මා සකසා ගත යුත්තේ? ඇයි දුකෙන් නිදහස් වන්න? මොනවද දුක කියලා කියන්නේ? ඇහැට පේන රූප වෙනස් වුණොත් දුක් වෙනවා. කනට ඇහෙන ශබ්ද වෙනස් වුණොත් දුක් වෙනවා. නාසයෙන් ගඳ සුවඳ දිවට දෙන රසය මේ දේවල් වලින් බාහිර දේෙන් සමට දුක් වෙන සිදු වෙනවා. හැබැයි මේ දේ අවසාන වශයෙන් අපිට පේන්නේ අපේ දරුව විදියට, අපේ ගෙදර විදියට, අපේ රැකියාව, අපේ අම්මා තාත්තා, අපේ ආහාර පාන, අපේ වාහනේ, අපේ ඉඩම මේව විදියට තමයි රූප ශබ්ද ආදී අපිට පේන්නේ. අන්නේ දේවල් වෙනස් වෙනකොට ඒ දේවල් කැමති විදිහට නොපවදිනකොට මේ සියලුම දුක් ටික එන්නේ මෙන්න මේ දර්ශනේ නැති නිසායි කියන එක දැනගෙන එහෙනම් වහ වහාම මේ දර්ශනයට තමන් එන්නට ඕන. ඒ දර්ශනය තුළම ජීවිතේ පාස්වා ගන්න ඕන කියන දැඩි වීරියක් තමන්ට හට ගන්නවා. අන්න ඒ දෙක තමන් මේ යා යුතු ගමන් මඟ පිළිබඳව පැහැදිලි දැක්මක් තමන්ට ඇති වෙනවා. අන්න ඒ ගමන් මඟ තමයි ආරේ අස්ථානික මාර්ගය කියලා කියන්නේ. මේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච ගමන්ම ඊට අනුරූප විදියට සම්මා සංකප්ප හට ගන්නවා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මෙන්න මේ යහපත් සිතිවිලි සංකල්පනා තමයි හට ගන්නවා. නිතරම මේ පංචකාම සම්පත්තියෙන් ටිකෙන් ටික අයින් වෙන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා. අව්‍යාපාද සංකප්ප, අනිත්‍යයට වෛර නොකිරීමේ සංකල්ප මෙත් සිතුවිලි හට ගන්නවා. අවිහිංසා සංකල්ප, අනිත් කෙනාට හිංසාවක් පීඩාවක් කරන්න ඕනේ නැහැ කියන, කරන්න හොඳ නැහැ කියන සිතුවිලි නිතර හට ගන්නවා. සම්මා වාචා, නිතරම බොරු කීම, කේනම් කීම, පරුස වචන, කිස් වචන කියන මෙන්න මේ මිච්ඡා වාචාවෙන් වෙන් වෙලා මිච්ඡා වාචං පහය සම්මා වාචාය ජීවිතං අපේති කියපු විදියට මිච්ඡා වාචාව දුරු කරලා සම්මා වාචාව සත්‍ය වචන, අර්ථවත් වචන, අනිත් අය සමගි කරන වචන කියලා නොවන වචන එහෙම පාවිච්චි කරනවා. සම්මා සම්මස්ත ප්‍රාණඝාතයේ සොරකම කාම මිත්‍යාචාරයේ කියන කායිකව සිදුවෙන පුරාම වැරදි වලින් හැකිතාක් දුරට හෝ නිදහස් වෙනවා. සම්මා වායාම, සම්මා ආජීව, මිච්ඡා ආජීවෙන් දුර වෙලා මිච්ඡා ආජීවන් පහය සම්මා ආජීවෙන ජීවිතං කප්පේති කියන විදිහට වැරදි දිවි පැවැත්මෙන් වෙන් වෙලා සත්ත වනිජ්ජ අවියජ වෙලදාම, සත්ත වනිජ්ජ මස් පිණිස සතුන් වෙලදාම, විස වනිජ්ජ විස දේවල් වෙලදාම, මාංශ වංජා මස් මාංශ ආදී වෙලඳාම ආදී මේ අදහිමි අධාර්මික ජීවනෝපාය වලින් මිච්ඡා ආජීවයෙන් වෙන් වෙලා සම්මා ආජීවෙන් ජීවිතං අපේති කියන විදියට දැහැමි දිවි පැවැත්මෙන් මේක නැත්නම් කාලය ගත කරනවා. සම්මා වායාම අකුසලය දුරු කරන්නට, කුසල වඩන්නට තෝ නිතරම උත්සාහ කරනවා. සම්මා සති නිතරම තමන්ගේ සිහිය පවත්වා ගන්නවා. ඇසකන ආදී ඉන්ද්‍රිය, රූපාදී අරමුණු, චක්කු විඥාන ආදී විඥානයන්, රූපස්කන්ධය නිස්කන්ධ, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතු ධර්ම මෙන්න මේ දේ ගැන නිතරම සිහියෙන් වාසය කරනවා. එහි ප්‍රතිඵලයේ විදියට සම්මා සමාධි හිත එක කුසල අරමුණක බොහෝ කාලයක් භාවිත කිරීම වශයෙන් හිත සමාධිමත් කරගන්නවා. අන්නේ හිත සමාධිමත් වෙන හැම මොහොතකම සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං අජානති කියපු ආකාරයට ඒ සමාධිමත් වෙච්ච හිතින් නැවත ඒ තැනත්තා අර විදර්ශනා භාවනා පුරුදු කරන උත්සාහ කරනවා. එතකොට තාබනේ හැම පියවරක් පාසාම සිහියෙන් නුවණින් සති සම්පජඤ්ඤයෙන් කාලය ගත කරනවා. මෙන්න මේක තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගයට සඳහන් කරන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අවිහා නාම සාධිතා කියලා. මේක ඍජු මාර්ගය, මේක නිර්භය මාවතක්. මෙන්න මේ අංගවලින් අපි ගමන් කරනවා නම් හරියට අපි හරියට ඉතාම ලස්සන අලංකාර රථයක ගමන් කරනවා වගේ. මේ අංග තුල අපි ජීවත් වෙනවා නම් අප තමන හැම පියවරක්ම හරියට රතු පල්සක් මත, රන් පල්සක් මත අපේ පියවර තබනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. එතකොට අර මුල් දර්ශනය සම්මා දිට්ඨි ලැබුණ නම් අපේ හිත සතිමත් වෙනකොට ඒ සතිමත් බව සම්මා සතියක් වෙනවා. අපි රැකියාවක් කරනකොට ඒක සම්මා ආජීවයක් වෙනවා. අපි වචනයක් කතා කරනකොට ඒක සම්මා වාචා වෙනවා. අපි සිතවිල්ලක් හදනකොට ඒක සම්මා සංකප්ප වෙනවා. අපි යමක් කායිකව කරනවා නම් ඒක සම්මා කම්මන්තයක් වෙනවා. අපි හිතේක කරනවා නම් ඒක සම්මා සමාධියක් වෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨිය ආදී අංග සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵල විදිහට සේක පුද්ගලයෙක් නම් අංගාටක යුක්තයි. අටංග සමන්නාගතෝ සේකෝ. සේක පුද්ගලයා සේක සම්මා දිට්ඨිය ආදී මේ කරණාට යුක්තයි. ඒ සේක පුද්ගලයාම සෝවානාදී මාර්ගඵල ගෝත්‍රමියම්ම අරහත් මාර්ගඥානෙ අරහත් ඵලයේ සාක්ෂාත් කිරීම සමගම දසංග සමන්නාගතෝ අරහතේ විදියට අංග 10කින් යුක්ත ආර්ය උත්තමෙක් බවට පත් වෙනවා. අරහතුන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. සම්මා ඥාන සම්මා විමුක්ති. ඒ කරුණ දෙක සමගම අංග 10ක් බවට පත් වෙනවා. දසංග සමන්නාගතෝ අරහත් කියන්නේ මේකයි. රහතන් වහන්සේ අංග 10කින් යුක්තයි කියන්නේ මෙන්න මේක. පින්වත්නි, මේ දුර්ලභ සම්බුද්ධෝත්පාද කාලය අප ලබන අපේ ජීවිතයේ මහත් වූ ආලෝකය තමයි මෙන්න මේ සම්මා දිට්ඨිය තුළින් අපේ ජීවිතයේ ආරස්නගික මාර්ගය මුණගැහිලා අන්නේ ආරස්නගික මාර්ගය ඔස්සේම තමන්ගේ ජීවිතය අඛණ්ඩව පවත්වා ගැනීම. පින්වත්නි, මෙන්න මේ තුළින් අපට නිතිපතාම අවිද්‍යාව අඩු කර ගැනීමේ මාවතේ ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. බාහිර දකින රූපේ මේ මොහොතේ නිරුද්ධ වෙන රූපයක් කියලා දකින පමණට ඒ පිළිබඳව තියෙන ලෝභය සහ ద్వේෂය කියන මේ අන්ත දෙකෙන් අපි මිදෙනවා. අපටම අපි පිළිසරණක් නැවරණයක් සලසා ගන්නවා. මේකට තමයි කියන්නේ අත්තදීපා භික්ඛවේ විහතත් සරණාන ආඤ්ඤ සරණ. තමන්ට පිළිසරණක් සමා විසීම සලසා ගන්න. ධම්මදීපා භික්ඛවේ විහතත් ධම්ම සරණාන ආඤ්ඤ සරණ. ධර්මයෙන් මේ ධම්මගම තමන් පිළිසරණක් කරගන්නට ඕන. ඇයි ඒකට හේතුව? බාහිර කිසිම කෙනෙකුගේ රැකවරණයක් තමන්ට අවසාන මොහොතේ ලැබෙන්නේ නැහැ. තමන් අවසානයේ තමන්ගේ හුස්ම ටිකක් එක තමන් තනි වෙනවා. වෙන දෙයක් තියා තමන්ගේ අතෙන් දෙයක් අරගෙන තමන්ගේ කටට දාගන්න බැරි වෙන මට්ටමට තමන් දුර්වල වෙනවා. ඇතැමිට වෙන කෙනෙක් කටට දාන වතුර බින්ද ගිල ගන්න බැරි වෙන මට්ටමට අපි දුර්වල වෙනවා. වෙනත් කෙනෙක් අපේ අතට ගන්න සේලයින් එකේ සේලයින් එක ශරීරය ඇතුළට යන්නේ නැති මට්ටමට පිටින් මේක ප්‍රතික්ෂේප කරන මට්ටමට ඒ ටික පිටට ගලාගෙන යනවා. නමුත් අපේ හුස්ම ටික අවසාන මොහොත දක්වාම අපි සමග එකට ඉන්නවා. අන්නේ හුස්මට ඒ ආස්වාස ප්‍රස්වාසයට අපට සතිමත් බව එකතු කරන්න පුළුවන් නම් ඒකට කියනවා ආනාපාන සතිය කියලා. අන්නේ ආනාපාන සතිය නිවන් දොරටුවක්, විමුක්තිය මුඛයක් බවට අපට පත් කරගන්න පුළුවන්. ඒ ආනාපාන සතියට නැත්නම් ඒ ආස්වාස ප්‍රස්වාසයට සතිමත් බව එකතු කරන්න පුළුවන් නම් අන්නේ සතිමත් බව අපට, ඒ ආස්වාස ප්‍රස්වාසය අපට නිවන් දොරටුවක් විමුක්තායතනයක් කරගෙන මේ රාග දේශ ආදී අවිද්‍යා ආදී මේ කෙලෙස් වලින් හිත සපුරා මුදවා ගන්නට අපට අවස්ථාව ලැබෙනවා. මේ ධම්ම මාර්ගයේ ප්‍රතිඵල විදියට ඉතින් ඒ දහම් මඟ තුල ඉදිරියට යන්නට ඔබ මේ ධර්ම දේශනාවත් උපකාරයක් කරගන්න. මේ ශ්‍රවණය කරපු කාරණා මතකේ රඳවාගෙන ටිකින් ටික හරි අපේ ජීවිතේ මේ පුහුණු කරන උත්සාහ කරන්න. අපි මුලින්ම සඳහන් කළේ සුවචභාවය ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරනකොට සැලගුණ සැලකීම පුරුදු වෙනවා. දන් දීම පුරුදු වෙනවා. පංචශීලය රකින්නවා. මෙත් සිත පතුරවනවා. මෙන්න මේ දර්ශනය යුක්තව සතිය පුහුණු කරනවා. සම්මා සතිය සතිපට්ඨානය. සතිපට්ඨානය තමයි මේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමේ මානසික පාරිශුද්ධියද සඳහා තියෙන නිර්වාණාවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා තියෙන ඒකායන මාවත විදියට භාගතුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා ඒ උතුම් මාවතෙහි පියවර තබන්නට අපි තව තවත් ආධ්‍යාත්මික ප්‍රබෝධයකින් උනන්දුවකින් කටයුතු කරමු. ඉතින් මේ විහාරස්ථාන ඇසුරු කරගෙන ඔබේ දිවිමඟ පහන් කරගන්නට ඔබ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ගෞරවනීය ධම්මාලෝක පඬිතුමාණන් වහන්සේ ලොකු කැපවීමක් කරලා උන්වහන්සේ මේ ස්ථාන ගොඩනගලා මේ දයාබර මෑණියන් සහෝදර සහෝදරයන් ඇතුළු හැම දිනාටම ප්‍රදේශවාසී ලෝකවාසී හැම දිනාටම මේ ස්ථානයෙන් ධර්මය ප්‍රචාරය කරන මානසික දියුණුව සඳහා උපදෙස් සපයා ගන්න ස්ථානයක් බවට පත් කරලාන්ට උන්වහන්සේ ලොකු කැපවීමකින් කටයුතු කරනවා. දිනේ උන්වහන්සේගේ සේවය අපි අගෙන ගමන් මේ ස්ථානයේ කටයුතු දිනු කර ගන්නට ඔබේ ආධ්‍යාත්මික ජීවිතය සමන කර ගන්නට මේ කටයුතු සියල්ලක්ම හේතුවක් වේවා වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් කුසලයේ බලයෙන් අපනමින් මියගිය ඥාතියුද මේ පින දැක සුවපත්ත්වවා කියන කතමෙන් මේගේ ඥාතියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කාලයක් රැකදෙත්වා කියන කතමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු කුසල චේතනාවල බලයෙන් ඔබ අප හැම දෙනාටම පෙරවන්සෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිතං සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තාච නින්දුක්ඛං භයං පන්තාච නින්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදුරුව දැකීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතේ